නැයි හැමදාටම තෙරුවන් සරණයි. අද සතියේ දවස්වල සතිය දිනන්නේ කරන්නා වූ සජීවි ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙනවා ශිෂ්‍යන්තේ පරිවාසය කරන පූජ්‍යපාද හල්යායේ විමලරත්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ එතුමාගේ ආරාධනා කර සිටියා. අපි වෙනුවෙන් උන්වහන්සේ මේ ආරාධනාව පිළිගත්තා. ඉතින් අද දවසේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට මේ අපි හැමදාමත් ධර්මයේ කතා බහ කරනවා, දේශනාවට සම්බන්ධ වෙනවා, සාකච්ඡා කරනවා. ඉතින් ඊළඟ පියවරට භාවනාවකට තව තවත් අත්දැකීමක් වෙන්න උන්වහන්සේ දවසේදී උපකාර කරයි. ඒ අනුව අපිට උන්වහන්සේ දේශනාවට අනුව භාවනාවකට වාඩි වෙන්න කියලායි උන්වහන්සේගේ ආරාධනාව තියෙන්නේ. අපි ඒ ඔස්සේ කටයුතු කරමු. එහෙමනම් මම ඉතාම ගෞරවයෙන් මරණ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. ලෝකේ පුරා විවිධ රටවලින් සම්බන්ධ වෙන කල්‍යාණ මිත්‍රයන් වෙනුවෙන් ධර්ම දේශනාවක් පවත්වන ලෙස පෙරවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, අවනක සිසිලස දහම් වැඩසටහන් මාලාවේ තවත් එක් අවස්ථාවක් සඳහා ශ්‍රී සිරවත් නලින් දඩුවත් මහත්මා විසින් කරන ලද ආරාධනාව බොහොම ගෞරවයෙන් යුක්තව පිළිගන්නට ලැබුණා. කරන ලද ආරාධනාව පිළිබඳව විශේෂයෙන්ම කෘතඥයි, ආශිර්වාද කර සිටිනවා. හැමදිනාම බොහොම උතුම් වලින් දහම් තුල පිළිටවාගත්ත සිත්සතන් නැතිව ඒ දහම් මඟෝස්සී ගමන් කරන පිරිසයි, ඒ තුළින් තමන් අපේක්ෂා කරන අරමුණ සාර්ථක කරගන්නට මේ ගන්නා උත්සාහයේද හේතුකාරක වේවා කියලා පළමුවෙන් ආශිර්වාද කර සිටින දිනාටම. ධර්ම ශ්‍රවණය දහම් දෙසීම සම්ප්‍රදායික බෞද්ධ සමාජයේ බොහොම උතුම් කටයුත්තක්. දහමට නැඹුරු වෙන සිතක් ඇති පුද්ගලයා විශේෂයෙන්ම තවත් කෙනෙකුත් එක්ක බලනකොට දියුණුවක් ලබාගත් කෙනෙක්. ධම්මකාමෝ භවමෝති, ධර්මයට කැමති වීමම මේ ආධ්‍යාත්මික දියුණුවට හේතු වෙන පසුබිම සැලකෙන්නේ. එතම හැමෝම ධහමට කැමති රුචියක් තියෙන පිරිස. මේක උගන්වනවා ඡන්දේ විදිහට කැමැත්තක් තියෙනවා. ධහම කෙරෙහි ඇති කරගන්නෝ කැමැත් මේ සසර දුකින් මිදීමේ චේතනාව ඇතුව ධහම පුරුදු පුහුණු කරලා ඒ ප්‍රතිඵල ලැබීමට තියෙන කැමැත්ත මේ හැමදෙනා තුළම තියෙනවා. ඒ වගේම ඒ කැමැත්ත අනුව කටයුතු කරන පිරිස බොහොම ලොකු අවබෝධයකින් යුක්තව හිත එහි පිහිටුවාගෙන කටයුතු කරන්නේ. හිත ඒ දහම් අරමුණු සාර්ථක කරගන්න සුදුසු විදිහට සකස් කරගෙන දියුණු කරගෙන යන ගමනේ බලවත් වීර්යයක් ඇතුව අධිෂ්ඨානයක් ඇතුව කටයුතු කරන මේ හැමදෙනාම බොහෝ හොඳ සිහිනුවණකින් අවබෝධයකින් යුක්තව හිත සිතුවිලි පිළිබඳවත් කය වේදනා පිළිබඳවත් ප්‍රත්‍යක්ෂ ඥානයකින් දකින්නට තරමට දියුණු මානසික තත්ත්වයක් ඇති කරගෙන කටයුතු කරන්නේ. ඒ නිසා සෑම සීල දිනාම බොහෝම උතුම් අරමුණු කරා යන මේ ගමනේ මේ අවස්ථාවේ සිද්ධ කරන කිසි ධර්මානුශාසනාවක් මේ නිවන් මඟ අරමුණු කොටගත්තම, ඒ වගේම නිවන් මඟ සාක්ෂාත් කරගැනීම පිණිසම උපකාරක දහම් කරුණු තමයි ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ. නෝතුරා බුදුරජාණන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උදෙසා කළ සුවිශේෂී දේශනාවක් හොඳින් දන්නවා. මහා කසපත්ථේර බුද්ධංගේ බුද්ධංග ධර්ම පිළිබඳව හොඳින් මෙය අහලා තියෙනවා කියවලා තියෙනවා දන්නව කරුණ පාරණ සාකච්ඡා කරනවා මේ පිළිබඳව යනුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිප්පලී ගුවාවි බොහොම රෝගී ස්වභාවයකට පත් වෙලා රෝගින් පීඩිතව සිටින අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කරවනවා මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හමු වීමට උන්වහන්සේ බැහැ දැකලා සිටු විචාරන්නට ඉතින් බුදුහාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරන්ගෙන් විමසා සිටින කොහොමද ඔබ වහන්සේ රෝගී තත්ත්වයේ දැන් අඩු වෙනවද අඩු වෙමින් සුවපත් භාවයේ කරා සංගා වෙමින් තියෙනවද එහෙම නැත්නම් රෝගී උත්සන්න වෙනවද මේ උත්සන්න වෙමින් තව තවත් පීඩාවටපත් වෙනවද මේ රෝගී ස්වභාවයෙන් පිළිබඳව විමසා බලමු මහා කාශ්‍යප හාමුදුරුව කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ රෝගී අඩුවීමක් නම් දකින්නට නැහැ එන්නේ එන්නම රෝගී පීඩාව මාව තව තවත් පීඩාවටපත් කරනවා රෝගී ස්වභාවයෙන් දෙන්න වැඩි වෙනවා දරන්න අපහසු පීඩාකාරී ස්වභාවයක් තියෙන කියා එතනදී බොහොම වටිනා සාකච්ඡාවක් තියෙනවා මේ නික්ලිෂි උතුමන් දැන් බුදුහාමුදුරුවෝ සහතන් වහන්සේ නමගු මේ විමසා සිටින්නේ කය ස්වභාවයෙන් පිළිබඳව මේ කය ආදීනයෙන් පිළිබඳව දකින්නේ ලෙඩ වෙන රෝගී ස්වභාවයට පත් වෙන ඒ වගේම පීඩාවට පත් කරන දුකට පත් කරන මේ කය ආදීනයෙන් පිළිබඳව තමයි මෙතන මේ සංකච්ඡාව කරන්නේ දැන් සිහිනුවන උපදවාගෙන මේ දිහා බලන විදිහ තමයි බුදුහාමුදුරුවෝ උපදෙස් දෙන්නේ සාමාන්‍ය ස්වභාවයේදී ඇසක් හිමිස්සාවක් හැදුනත් වෙන සාමාන්‍ය දිනෙක හැදුනත් විවිධ ප්‍රතිකාරයන් ලබා ගැනීම වෙනුවෙන් උනන්දු වීම සාමාන්‍ය ජීවිත ස්වභාවය. ඒ ලෙඩ සුවපත් කරගන්න ප්‍රතිකාර ගැනීම වෙනුවෙන් දක්වන උනන්දුව උද්‍යෝගීකා බහුල වශයෙන්ම තියෙනවා. මේක සාමාන්‍ය දෙයක් අද ලෝකේ ගත්තහම ලෙඩ නොවී ඉන්න කෙනෙක් හොයාගන්න බැරි තරමට බෙහෙත් නොවී ඉන්න කෙනෙක් හොයාගන්න බැරි තරමට ලෝකේ මේ ලෙඩ රෝගී කෙනෙක්වා උත්සන්න වෙලා ඒ වයින් පීඩාවට පත් වෙනවා ඒ වගේම මිනිස්සු බෙහෙත් බීලා බීලා බොන බෙහෙත් නිසාමත් ලෙඩ වෙනවා ඒ බෙහෙතින්ම රෝගී සුවපත් කරගන්න ගන්න බෙහෙතම විස වෙලා ඒ බෙහෙතින්ම බොහෝම ධර්ම රෝගී ස්වභාවයෙන් ඇති වෙලා ඒකෙන්ම ජීවිත නැති වෙලා යන ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් මොනින් දකිනකොට අද ලෙඩ රෝග කියන එක හුඟව දිනකොට ලාභදායක ව්‍යාපාරයක් කියලා තියෙන ලෝකේ. ඉතින් මේ සංසාරික ස්වභාවය මෙදිනම් බලන්නේ මොන විදියකින් හරි තම තමන්ට තමන්ගේ දේ වෙනුවෙන් යම කරගන්න. ඒ නිසා ලෙඩ රෝග කියන එකවත් ඒ විදිහටම ඒ පිරිස පීඩාවට පත් වෙලා කායික වශයෙන් මානසික වශයෙන් ආර්ථික වශයෙන් සහ පිරිසක් ඒකම උපයෝගී කරගෙන තෘප්තියක් හොයන්න මහන්සි ගන්නවා. ඉතින් කොහොම වුණත් අපිට පේන්නේ ජීවත් වෙන ලෝකයේ තුල මහා පුදුමාකාර ව්‍යාකූල ස්වභාවයක්. මේ පරිසරයක් යටතේ තමයි වැඩගත් වෙන්නේ මේ බුදුජානන් වහන්සේගේ මඟ පෙන්වීම. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එක්ක ඇති වෙන සංවාදයේ ඒ අවස්ථාව බොහෝ වැදගත්කමක් තියෙනවා. අපි මේ සුළු දෙයක් නිසා වුණ කම්පණයටපත් වෙන ස්වභාවයයි ඇති වෙන රෝගී ස්වභාවයන් පිළිබඳව පීඩාවටපත් වෙන අදූලන යනවා විවිධාකාර පරීක්ෂණ කරන්න මානසික ගන්නවා ඊට පස්සේ ඒ වාට අනුව කටයුතු කරනවා දොස්තරවරු දෙන බෙහෙත් ඔක්කොම භාවිත කරමින් සුවයක් වෙනවා ඊට පස්සේ ඒකෙන් වෙන දෙයක් හදනවා ඒ වඩක් තව තවත් බෙහෙත් හොයාගෙන යනවා අවසානයේ ගත්තාම සුවපත්තුම ලෙඩකුත් නැහැ රෝගී පිළිරම ජීවිතේ දුර්වල ස්වභාවයකට පත් වෙලා මරණය කරා යනවා මෙතන පින්නුම් කරන්නේ මේ දහම අනුව සිහිය පිළිටවාගෙන ජීවිතයේදී බලන විදිහ අපි අපේ පැවැත්ම යහපත් කරගෙන බොහෝ රෝග පීඩාවන්ගෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පරිසරයේ ස්වභාවයන් එක්ක රෝග පීඩාවන්ගෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ බාහිර වශයෙන් ලැබෙන ප්‍රතිකර්ම එක්ක ඒ ප්‍රතිකර්ම වල ශක්තිය ලැබෙන්නේ ඊට උවමනා කරන මානසික ශක්තිය ගොඩනැගුණොත්. අද හුඟක් පේන්න තියෙනවා මානසික වශයෙන් බෙලහීන ස්වභාවයකට පත් වෙන ප්‍රවණතාවයෙන් වැඩි ලෝකෙ. පිටක් ලැබුණාම දොස්තර ගාවට යනවා. දොස්තරගෙන් ලැබෙන උපදෙස්නුව බේස් ටීප් ගන්නවා. ඊට පස්සේ ඒකෙම වහල් භාවයකට පත් වෙනවා. එන්නේ මානසික වශයෙන් දුර්වල තත්යකට පත් වෙනවා. කායික වශයෙන් දෙපැත්තෙම දුර්වල ස්වභාවයකට පත් වෙන මහා දුක්ඛදායක පීඩාකාරී ජීවිතයේ රූපෝ කියන්නේ පරිසරය සකස් වෙනවා. ඒ නිසා මේ හරීම වැදගත්කමක් තියෙනවා. බුදුහාමුදුරුවෝ මහාවාශ්‍ය මහාමුදුරන් උපදෙස් දෙනවා. මේ මම මගේ ජීවිතේ බොහෝ කාලයක් පුරුදු පුහුණු කරපු ප්‍රතිඵල ලබාගත්ත විශේෂ ධර්මයන් කොටසක් තියෙනවා. ඒවා ඔබත් පුහුණු කරලා බලන්න. ඒකෙන් ඔබට සහනයක් සුවයක් ලැබෙයි කියලා. ඒක තමයි මේ සත්‍ය බොජ්ජංග ධර්ම විදිහට පෙන්වු කලේ. අවබෝධය සඳහා පුහුණු කළ යුතු ධර්මයන්. එතකොට යථාබෝධය කරුණු සත්‍ය වශයෙන්ම ගැඹුරින්ම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දකින්නට. එතකොට රහතන් ආත් මනසකට උනත් මේ මඟ පෙන්වීම කෙසේම වැදගත්කමක් තියෙනවා. නිරන්තරයේ සාකච්ඡාව ඒ තුල ඇති වෙන මඟ පෙන්වීම තුල අපෝ සැනසීමක් ලබන්න මඟක් සැලසෙනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා පළමුවෙනි කාරණාව සති සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්ම දක්ඛාතු භාවිතු බහුලීකත් අදීඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මේ සති සම්බොජ්ජංගේ ආකාශිප මහරහතන් වහන්සේට පැහැදිලි කරනවා මේ සති සම්බොජ්ජංගේ සිහිය නැමැති මේ අවබෝධය සඳහා පුහුණු කළ යුතු ධර්ම කොටස මාවකින් මනෙන් භාවිතා කියලා ප්‍රතිඵල ලබාගත්ත දෙයක්. ඒක අදීඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය. එතකොට ගැඹුරින්ම ජීවිතය ආලෝකී තේරුම් ගන්නට අවබෝධ කරගන්නට නිවීම ලබන්නට උපකාරක ධර්මයක් වෙනවා. දිනුවට ධම්මයේ සම්බොජ්ජංගෝ කෝවස්සප මහා සම්මදක්ඛාතු භාවිතෝ බහුලීකතු අදීඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. සිහිය දිනු කරගෙන ඒ දිනු කරගන්නා සිහිය මේ ධම්ම විචේ කර්ම කාරණ ගැඹුරු විමර්ශනයකින් බලමින් පුහුණුව ලබන මේ සිත ඒ පුහුණුව තුළම ලැබෙන ප්‍රතිඵලය බොහොම පැහැදිලිව පෙන්වනු කරනවා. එතකොට සිහිය උපදවාගෙන මේ කය හා සිත ඒවාගෙන් වේදනාව හා සිතුවිලි ගැඹුරින්ම නිරීක්ෂණයට පරීක්ෂණයට විමර්ශනයට යොමු කරන ඒවායේ ස්වභාවය පැහැදිලි වශයෙන්ම තේරුම් ගැනීමට ඉති පුහුණු කරන ක්‍රමය බුදුහාමුදුරු ගන්නන්නේ. එතකොට බාහිර වශයෙන් කයෙහි ඇති වෙන වේදනාව ඇති වෙන පීඩාව මානසික දෙයක් විදිහට හඳුනාගෙන ඒ තුල දිනු කරගන්න මානසික ශක්තිය ඒ ස්වභාවයෙන් ඉක්මවා යෑමේ ප්‍රතිශක්තිය ගොඩනගන දෙයක් බවට පත් වෙනවා. ඒකට සාමාන්‍ය ජීවිතයේදී වුණත් අපිට මේ ස්ථාපිත ධර්මයන් විදිහට ගත්තාම පුහුණු කරන පුරුදු කරන දිනු කරන මේ ධර්මයෙන් මහා ප්‍රතිශක්තියක් ලබා දීලා මානසික ශක්තිය දිනු කරලා ඒකෙන් බොහොම පැහැදිලි කායික මානසික සුවයක් උපදවා ගන්නට මහා බලයක් ලබා දෙනවා. මේ සඳහා බුදුහාමුදුරු ගන්නවා විරිය සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්මදක්ඛාතු භාවිතෝ බහුලීකතු අදීඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. සිහිය උපදවා ගැනීමෙන් මේ කර්මෝ විමර්ශනයේ භාජනය කිරීම පහසු දෙයක් නෙමෙයි. නිරන්තරයෙන්ම බාහිරට දුවන හිතක් මේ තියෙන්නේ. ඒ සිත යම් මරණෝ පිළිටවාගෙන පුහුණු කිරීම පහසු දෙයක් නෙමෙයි. ඒකට අවශ්‍ය කරන දේ තමයි වීරිය. මනා වීර්ය අවශ්‍ය කරනවා. වීර්ය සම්බෝධි අංගයක් විදිහට අවබෝධය සඳහා පුහුණු කළ යුතු අංගයක් විදිහට පුහුණු කරන, පුරුදු කරන, දියුණු කරන කෙනාට අර මූලික අරමුණක් එක්ක මේ සිත දියුණු කරමින් ඉදිරියට යෑමේ ශක්තිය වඩ වඩාත් බලවත් වෙනවා. මේ විදිහට වීරි සම්බොජ්ජංගයක් විදිහට අවබෝධය සඳහා පුහුණු කළ ධර්මයක් විදිහට සිහිය උපදවා ගනිමින්, සිත දහමේ පිහිටුවා ගනිමින්, වීරිය යුක්තව ලබන්නා පුහුණුව තුළ සම්මි මුල් අවස්ථාවේදී පේනවා. එතකොට සිහිය ඒ අරමුණ කෙරෙහි බලවත් ලෙසින් පිහිටුවාගෙන ඒ පුහුණු ගන්න හිත සඳහා මහත් වූ වීරිය ඉස්කාර ස්වභාවයක් ඇතුව ලබන පුහුණුව අතිශයින් වැදගත්. මේ ආයක වශයෙන් රෝගී ස්වභාවයක් ඇති වුණු මොහොතක තමන්ගේ ඇතිරණේ කායික පීඩාකාරී ස්වභාවයන් පිළිබඳව සිත යොමු කරමින්, කය ආදීනයන් මෙනෙහි කරමින් ඒ ස්වභාවයන් පිළිබඳ නැවත නැවතත් ගැඹුරින්ම ඒදී පිළිබඳව උපදවා ගන්නා වූ මානසික ශක්තිය, මානසික මේ සුවය උපදවා ගන්න තියෙන පැහැදිලි ක්‍රමවේදය මුළු ජීවිතයේම ගත්තාම විවිධ හේතුන් නිසා පීඩාවට පත් වෙන කයක් තියෙනවා. පීඩාවට පත් වෙන සිතක් තියෙනවා. ත්‍රිපතී ඉඳලා මරණය දක්වාම මේක පොදු අත්දැකීමක් හැම දිනකටම. 아무ත දෙයක් නෙමෙයි, උපන් සෑම සත්‍යයකම පොදු දෙයක්. කායික පීඩාවන්, මානසික පීඩාවන්. එතකොට මානසික පීඩාවන් කියලා කොටසක් තියෙන්නේ නැහැ. මානසික වශයෙන් බලපවත්න්නේ කායික වශයෙන් තියෙන දේ පිළිගන්න ස්වභාවයන්. ඉතින් දහමෙන් මඟ පෙන්වීමක් කරන්නේ බොහෝ හොඳට සිහිය ඇති කරගෙන සිහියෙන් යුතුව මේ දෙස බලන්න. මේකේ ස්වභාවය බොහොමකට තේරුම් ගන්න මහන්සි ගන්න. ඒක ලීසිනේ. මොකද මේ හිත හැමතිස්සෙම පුරුදු වෙලා තියෙන බාහිරට දුවන්න, බාහිරට දුවලා මේ වේදනාව, දුක, පීඩාව ඉවත් එක්ක ඒවයි බුදුන් බවට පත් වෙන දුර්වල වීමට තමයි වැඩි ස්වභාවයක් තියෙන පිළිගීමක් තියෙන්නේ මේ ජීවිතේ. මේ සත්බොජ්ජංග ධර්ම පිළි පෙන්වු කරන්නේ මුළු ජීවිතේ මුළුල්ලම විඳින්නා වූ විවිධාකාර දුක්ඛදායක තත්ත්වයන්, පීඩාකාරී දේවල්, වේදනාකාරී දේ ඒ පිළිබඳව සංසුන්ව සිටින්න තුල සිහියෙන් යුතුව ඒදී බලන්න, බලමින් ඒ තීරුම් ගැනීමට මහන්සි ගන්න, වෑයම් කරන්න, උත්සාහ කරන්න. එතකොට ඒ කෙරෙහි පිහිටවා ගත්තා වූ සිත මුල් කොටගෙන ලබන පුහුණුව තුළ මෙතෙක් කාලයක් නොදුටු අත්දැකීමක් සහ අවබෝධයක් ලබන්න, ඒ පිළිබඳ ගැඹුරු යමක් තේරුම් ගන්න ඒක උපකාරක ධර්මයක් බවට පත් වෙනවා. ඊළඟට මේ විදිහට ක්‍රමක්‍රමයෙන් කායික ස්වභාවයෙන් පිළිබඳව නෝනින් වෙනසා බැලීමේදී ඒ නෝනින් වෙනසා බැලීම තුළම මනසේ ඇතිවන සංසිඳීමක් අපි මුලින් කතා කළා. සති ධම්මවිචේ විරිය, සතිය පිළිතෝවාගෙන සිහිය, කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානය පිළිබඳව මෙතන කතා කරන්නේ. ඒ සියල්ලම තියෙන්නේ තමන්ගෙන් බැහැර නෙමෙයි, තමා තුළම. දැන් කය වේදනාව, රෝගයක් ඇති වුණාම රෝගීන තැන නිසා ඇති වෙන වේදනාවක් තියෙනවනම් එතන සතර සතිපට්ඨානයෙන් දකින්ද පරිසරය තියෙනවා. ඒතර උපදවාගත්තා වූ සිහියේ යුතුව ගැඹුරු අවබෝධයක් මේ පිළිබඳව ලබන්නට සුදුසු විදිහට ඒක විවිධාකාර පැතිවලින් විමර්ශනය කරනවා, විශ්ලේෂණය කරනවා, ගැඹුරින් ඒක අධ්‍යයනය කරනවා, මේ හේතු ගාඩක තේරුම් ගන්නවා. මේ මානසික පුහුණුව ලබන්න ඒක ලැබීමට මහත් ධෛර්යයක්, වීර්යයක්, අධිෂ්ඨානයක් ඇතුව ඉතින් පුහුණු කරන්න ඒ පුද්ගලයාගේ පුහුණුවේ ප්‍රමාණය අනුව ලැබෙන ස්වභාවයක් තියෙනවා. ඒ එක් එක් කාලයක් කායික පීඩාව නිසා වේදනාවෙන් දුකෙන් පීඩිතවපත් වුණු හිත සම්පූර්ණ වෙනස් වෙන පීති සම්පොජ්ජංග මානසික වශයෙන් මහත් වූ සැහැල්ලු ස්වභාවයක් කෙනෙකු තුළ ප්‍රතිඵලයේ විදිහට ලැබෙනවා. මේ පුහුණුවක් නැතුව ජීවිතේ ඒ ගත කරන කාල සීමාවම මහා පීඩාවක් දුකක් වේදනාවක් කියන මේ අමහිරි වූ අද්දසීම් රටකට ගොස්විච් මේ හිතම පුහුණු කිරීම තුළ ඊළඟට මේ පුහුණුවේ ප්‍රතිඵලයක් පිළිහෙට ලැබෙන කීටි සම්බොජ්ජංගි මානසික වශයෙන් මහත් වූ සැහැල්ලු ස්වභාවයක් උපදවා ගන්න මේ පුහුණුවම උපකාරක ධර්මයක් වෙනවා. ඊළඟට සත්ත බොජ්ජංග ධර්ම වල ප්‍රායෝගික පැත්ත අපිට ගොඩක් වැදගත් වෙන්නේ මේ කතා කරනදී. මේ ප්‍රීතිය මානසික වශයෙන් ඇති වෙන සැහැල්ලුව පස්සද්ධි සම්බොජ්ජංගය කියන්නේ කායික වශයෙන් පුද්ගලයා සැහැල්ලුවකට පත් වෙනවා. දැන් මෙතෙක් කාලයක් කර්ම කාරණා පිළිබඳ පැහැදිලි නිවැරදි වැටහීමක් නැතිකම නිසා ඒ ඇති වෙන ස්වභාවයන් නිසා පීඩාවට පත් වෙනා, දුකට පත් වෙනා, වේදනාවට පත් වෙනා ගතකල ජීවිතේ අමහිරු තත්ත්වයක් තමයි තියෙන්නේ. හැබැයි අමහිරු තත්ත්වයක් අත්විඳපු විකම සීය පිහිටවාගෙන ගැඹුරු අවබෝධයකින් යුක්තව බලවත් අධිෂ්ඨානයකින් යුක්තව ඒ හිත පුහුණු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ හිතම අත්විඳිනවා මහත් වූ සැහැල්ලුවක්. ප්‍රීතිය කියලා මෙතන අපි වචනයක් භාවිත කරන ප්‍රීතිය කියන්නේ මෙතන ප්‍රීති කියලා කියන්නේ අර යථාභෝධය තුළ තියෙන මානසික සැහැල්ලු ස්වභාවය. එතකොට මේ මනස සැහැල්ලු වෙන තරමට ඒක කායට දැනෙන ප්‍රතික්‍රියා දක්වනවා. මොකද හිත සාන්තු වෙනකොට, හිතේ සිතුවිලි පිරිසිදු වෙනකොට, මේ ධාතු පිරිසිදු වෙනවා, මොන ශෛලිය පාසාමික මහා ශක්තියක් ප්‍රතිශක්තියක් ලබා දෙනවා. කායට දැනෙන මහත් වූ සැහැල්ලු ස්වභාවය. පස්සද්ධි සම්බොජ්ජංගේ මේ විදිහට කය මනස දෙකම සැහැල්ලු ස්වභාවයකට පත්වීමට පුහුණු කළ යුතු ක්‍රමවේදය තමයි මුලින් බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ. මනස සිහි නුවණ උපදවාගෙන පිහිටවාගත් ආවසිත වීර්යයෙන් අධිෂ්ඨානයේ දීප්තව ලබන්නව පුහුණු. දැන් මේක මට වචන වලින් කියන්නත් පුළුවන්, ඔබට අහන්නත් පුළුවන්, ඔබට කියන්නත් පුළුවන්, පොතේ තියෙන්නේ කියවන්නත් පුළුවන්. හැබැයි මට ඒ විදිහේ ඒ තත්ත්වයකට මූණ පාන්න සිදු වුණා මම කොහොමද මේක භාවිතයට ගන්නෙ? නැත්නම් මේ මොහොත තුළ මම කොහොමද ඒක ප්‍රතිඵලයක් වෙන සඳහා මෙහෙට පුහුණු කරගන්නේ? මොකද මේ ජීවිතේ ගත වෙන හැම මොහොතක් පාසාම මොනියම් හෝ මානසික ස්වභාවයක් එක්ක පසු වෙන්නේ. මානසික ස්වභාවය කායික ස්වභාවයත් එක්ක සම්බන්ධයි, ඉන්ද්‍රිය ගෝචර අරමුණුත් එක්ක සම්බන්ධයි. ඒක මේවා පිළිබඳව ගැඹුරු විමර්ශනයක් ඇතුව මේ හිත පුහුණු කරනවා නම් ඒ පුහුණුවම තමයි සත්‍යයේ විමුක්තිය කරා යොමු කරවන්නේ. වෙන ක්‍රමවේදයක් මේක ඇත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරන්නේ මේ tikai. ඒ නිසායි කියන්නේ මේ විමුක්තිය, නිවන, නිවීම කියන එක මේ තුලම පුහුණුව තුළින් ලැබිය හැකි දෙයක් බව. ඊළඟට පින්නත් අපිට පේනවා ප්‍රතිඵල වශයෙන් අපි ලබා ගන්න මානසික කායික සැහැල්ලු ස්වභාවය, සුවපත් භාවය, නිරෝගී බව නිසාම තියෙන සභාවේ සති ධම්මයේ විරිය පීති පස්සද්ධි සමාධිය උපදින්නේ මානසික වශයෙන් ඒකාග්‍ර වූ ස්වභාවයක් උපදවා ගන්න. මෙන්න මේ තත්ත්වය තමයි වැදගත් වෙන්නේ සමාධි සම්බොජ්ජංගේ. එතකොට කය මනස දෙක මුම්වරව ඒකාග්‍ර වූ ස්වභාවයකට පත් වන අවස්ථාවක මනසේ ඇති වෙන ජඹුරු ස්ථාවර ස්වභාවය චිත්ත සමාධිය විදිහට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කොම ක්‍රමවත් දෙරි කැපවීමක් තුළ ලබන්න පුළුවන් ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ ධර්මයෙන් මේ විමුක්තිය සඳහා පුහුණු කළ යුතු දේ පිළිබඳව මඟ පෙන්වන්නේ. ඒ නිසා සිතේ ඒ මෙතෙක් කාලයක් බාහිර අරමුණු වල ස්වභාවයෙන් කැළෙමින් ගැටෙමින් සැප දුක් මානසික ස්වභාවයෙන් ලබා ගැනීම ප්‍රවතුණු මේ වල්මත් නොසිත පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට බාහිර අරමුණු වලින් බැහැර වුණු මානසික ස්වභාවයකට පත් වෙලා සැහැල්ලු මානසිකත්වයක් තුළ කෙලෙස් නූපදවන ස්වභාවයකට අරමුණු වල රසයත් එක්ක ඇලෙන ගැටෙන ස්වභාවයෙන් මිදුණු තත්යකට මේ හිත ගොඩනගා ගන්නවා කියන්නේ ලෝකේ කෙනෙකු ලබන බොහොම වටිනාකම ජයග්‍රහණයක්. එතකොට මේ තත්ත්වයකට මේ හිත ගොඩනගා ගත්තාම ඒ ගොඩනගා ගත්තා වූ හිත සමාධි සම්බොජ්ජංගේ ඊළඟට උපේක්ඛා සම්බොජ්ජංගේ. එතකොට යමක් පිළිබඳව තවත් ගැඹුරු ප්‍රත්‍යක්ෂ ඥානයකින් විදර්ශනා ඥානය පුදවාගෙන ජීවිතය හා ලෝකයේ පිළිබඳ ගැඹුරු අවබෝධය ලබන්නට අවශ්‍ය පුහුණුව සඳහා උවමනා කරන දියුණු මානසික තත්ත්වය උපදවාගන්න මේක තමයි හේතු වෙන්නේ. ඉතා බුදුහාමුදුරෝ දේශනා කළේ ඒකායන වයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මේක තමයි පැහැදිලි මාර්ගය. වෙනත් කිසි ක්‍රමවේදයක් ඇත්තේ නැහැ විමුක්තිය ලබන්න, නිවන් ලබන්නට, නැත්නම් මිලීමක් උපදවාගන්නට. නිසා ජීවිත කාලයේදී අපි යම් යම් ආකාරවලින් ලබාගත් මේ ධර්මයේ පිළිබඳ දැනුම, අවබෝධය සහ අත්දැකීම් ඉවත් තව තවත් ඉදිරියට සංවර්ධනය කරමින් අපට මේ ජීවිත කාලය තුළම ධර්මයේ ප්‍රතිඵල ලැබෙන කෙනෙකු බවට පත් වෙන්නේ. එවැනි ජීවන මානසික තත්ත්වයක් ගොඩනගා ගන්න අපට විශේෂයෙන්ම හැකියාව තියෙනවා. ඒ සඳහා බාහිර බාධක වශයෙන් ගත්තාම විශාල වශයෙන් බාධක තියෙනවා. ගතකරන ජීවිතයේ මේ විවිධාකාර බාධකත් මැද පවත්වා ගැනීම තමයි ඉදිරියට යන්න වෙලා තියෙන්නේ. සාමාන්‍ය ලෞකික ජීවිතයේ, ප්‍රතිචින ජීවිතයේ, පෞල් ජීවිතයේ මේ විවිධාකාර ගැටලු සමග යන ජීවිතයේදී මනස ඒ අරමුණු ඔස්සේ ගෙන යාමට තියෙන අවස්ථා මොන කඩියෙන්ද තියෙන්නේ. හැබැයි දක්ෂතාවයේ තියෙන නැවත නැවතත් මේ අරමුණ කරාම සිත යොමු කරවමින් ඒන් ගැලවීමක්, නිවීමක්, සැනසීමක් ලබන්න වීර්යයෙන්, අදිෂ්ඨානයෙන්, කැපවීමෙන් යුක්තව හිත පුහුණු කිරීම විශේෂයෙන්ම වැදගත්. ලෙඩක් දුකක් ගැටෙන වෙලාවකට, පීඩාවකට පත් වෙන වෙලාවකට, ඒ වගේම ලෙඩ හැදිලා ඇඳේ වැටිලා ඉන්න වෙලාවක, එතකොට දිහිත පිළිබඳව තියෙන විශ්වාසයට වඩා මේ ස්වභාවය අවබෝධ කරගැනීමෙන් මානසික ශක්තිය දියුණු කරගැනීමෙන් යන වැඩපිළිවෙලක් තුළ තමන් ගොඩනගෙනකොට ප්‍රතිකාරයක් වශයෙන් වුණත් කරන දේ බොහොම හොඳට ප්‍රත්‍ය වෙනවා. සුළු වශයෙන් ලැබෙන ප්‍රතිකාරය, සමාධි ප්‍රතිකාරයක් වශයෙන් ලැබෙන වතුර ටික වුණත් බොහොම ලොකු ප්‍රතිශක්තියක් දීලා රෝගී ස්වභාවය මත පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඉන් බැහැරුණු ස්වභාවයකදී මනස බිඳවැටිලා, ඒ බිඳවැටුණු මනස නිසා කය මනස දෙකම පීඩාවට පත් වෙන වෙලාවක මොන විදිහේ බේත් කළත් හරි අපහසුයි ප්‍රතිකාරයක් මගින් මේ සුවපත් භාවය ලබන්න. ඒ නිසා මානසික සුවපත් භාවය තමයි කායික වශයෙන් විශේෂයෙන් බලපෑමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා නිතරම සිහිය උපදවා ගැනීම බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ සිහිය දියුණු කර ගැනීම තමයි සසර දුකින් මිදීමට හේතු වෙන්නේ. සිහිය නැතිවීම තමයි සසර දුක ඇතිවීමට, සසර දුක වැඩිවීමට, මේ සංසාරේ ගොදුරක් බවට පත් වීමට හේතු වෙන්නේ මේ සිහියෙන් බැහැර වීමයි. එනිසා ලැබූ මිනිස් ජීවිතයක අපිට බොහෝ දේ කළ හැකිව සාකල යුතු තිබුණත් කළ යුතු අත්‍යවශ්‍යම දේ වශයෙන් ධර්මය පැහැදිලි කරන්නේ, ප්‍රකට කරන්නේ සිහිය උපදවා ගැනීමෙන් කායී කායානුපස්සී විහෙරති, ආසාදි සම්පජානෝ සතිමාවිනී ලෝකේ අවිච්ඡා දෝමනස්ස, වේදනාසු වේදනානුපස්සී විහෙරති, ආසාදි සම්පජානෝ සතිමාවිනී ලෝකේ අවිච්ඡා දෝමනස්ස, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ආසාදි සම්පජානෝ සතිමාවිනී ලෝකේ අවිච්ඡා දෝමනස්ස, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති, ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජාදෝ නස්සං. යනුවෙන් මහා සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කළ ආකාරයට කය අනුව ගැඹුරින් දකිමින්, කය ස්වභාවයන්, කය ආදීනවයන් ගැඹුරින් දකිමින්, වේදනාව, ඒ වගේම වේදනාවේ ස්වභාවයන් ගැඹුරින්ම වටහා ගනිමින්, ඒ වගේම සිතේ ස්වභාවයන් ගැඹුරින්ම දකිමින්, සිතේ උපදිනව සිතීවිවල ස්වභාවයන් මේ ආකාරයෙන් තේරුම් ගනිමින්, ආතාපි සම්පජානෝ සතිමාවිනී ලෝකී කිලිස්තවන බලවත් වූ වීර්යයුක්ත වීර්යයක් නැතුව ඉන්න හැම වෙලාවකම හිතක දියුණු වෙන්නේම කෙලෙසුම් දියුණු කරන ලෝභ දෝස මෝහ කියන මේ අකුසල් මුල්ලට බැඳුණු කෙලෙස් ධර්ම තමයි නිතරම දියුණු වෙන්නේ. අර සිහිය නැතුව ගත කරන හැම මොහොතකම ඒ වගේම වීර්ය නැතුව ගත වෙන හැම මොහොතකම දියුණු වෙන්නේම මේ කෙලෙස් ධර්මයි. ඒ වගේම මේ දියුණු වෙන කෙලෙස් ධාම් වල ප්‍රතිඵලයේ විදිහට තව තවත් බලවත් වෙන්නේ සුස්නාව බලවත් වෙනවා. ඒ වගේම ජීවිතය පිළිබඳව තියෙන වැරදි අවබෝධය තව තවත් බලවත් වෙනවා. ඒ වගේම කෙලෙස් ධාම් වල බලය පිරිමි වෙනවා. ඒ නිසා සසර දුක බොහොම සීක්‍රෙන් දියුණු කරා යනවා. නිසා මේ ලැබූ මිනිස් ජීවිතයකදී ලැබිය හැකි උතුම්ම ප්‍රතිඵලයක් නැත්නම් මේ ප්‍රතිඵලයේ වෙනුවෙන් උතුම් ක්‍රමය සහ ප්‍රතිඵල ලැබිය හැකි ක්‍රමය මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ පැහැදිලි දේශනා කරන් තියෙනවා. ඒකට මේ කෙලෙසුන්ගෙන් හිත මුදවා ගැනීම වෙනුවෙන් මොකද අපිට බොහෝ දේ කරන්නට තියෙනවා. තවත් කිනුකට සහනයක් සැපයක් ලබා දෙන්න ඒ වගේම සමහර විට තියෙන කරදර පාඩම් අඩු කරගන්න විවිධාකාර ප්‍රමෝපායන් අනුගමනය කරන්න වෙලා තියෙනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළේ උපතින්ම මේ අසරණ ජීවිතයක් ලබා ගත්ත තමයි. මේ අසරණ බව උඹට තේරුම් ගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ලබා ගත්ත මේ ජීවිතය උපතින්ම අසරණ ජීවිතයක්. මේ අසරණ බව විවිධාකාර විදිහට දේවදූතු සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ බොහොම ලස්සනට පැහැදිලි කරලා පෙන්වා දීලා තියෙනවා. ලැබූ උත්පත්ති සහ සංසාරගත විවිධ කර්මානුරූප ධර්මයන් යටතේ සසරේ දුකට ගොදුරු වෙලා විඳින දුක් කරදර පීඩාව. ඒතර මේ ජීවිතේ මිනිස් ජීවිතයක් ලබලා අපි ලබන මොනියම් හෝ දුක් කරදරයක් වේදනාවක් පීඩාවක් තියෙනවා නම් ඒවා දරන්න බැරි දේවල් නෙමෙයි. මේ සංසාරී සත්වයන් විඳින දුක් කරදර වේදනාවන් දිහා බලනකොට මේ ජීවිතේ මේ මොහොත තුල අපිට අතිශයින්ම වැදගත්කමක් තියෙනවා. ඒ වගේම හරිම වටිනා අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ හොඳ තේරුම් ගන්න මේ ජීවිතයේ ස්වභාවයේ සංසාරයේ ස්වභාවයේ ඒ ආකාරයෙන්ම දකින්න. සසරට මෙතෙක් කාලයක් ගොදුරු කරමින් පැවතුන ස්වභාවයෙන් තේරුම්ගෙන ඒකින් මිදෙන්නට වෙන කවුරුවත් නෙමෙයි කරලා තියෙන්නේ මේ තත්ත්වය. සිත විසින්ම. ඒ නිසා ඒ හිත හරියටම තේරුම් ගන්න. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකයි ධම්ම විචේ සම්බොජ්ජංග දෙන්නේ මේ හිතේ ස්වභාවය ගැඹුරින්ම විමසා බලන්න, විශ්ලේෂණය කරලා බලන්න. ආසය අනුසය වශයෙන් පවත්නාව මේ මානසික ස්වභාවයන් කිලිස් තහම් එන ශක්තිය බලේ කියාකාරම තේරුම් ගන්න. මේ හිත මුල් බැහැගත් දෙයක් මේ කිලිස් ධම්මවල. ඒ වගේම ඒ කෙලෙස් ධම්මවල ගුදුරක් බවට පත්වෙච්ච හිත ඉගෙන මුදවා ගැනීම හරිම අමාරු දෙයක්. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ විරිය සම්බොජ්ජංගේ සම්බෝධි අංගයක් විදිහට වීර්ය පුහුණු කරන්න කියන්නේ. මොකද වීර්ය නැතිකම නිසා තමයි මේ සසරේ ගුදුරක් බවට පත්වෙන්නේ. භෝගතරණ සූත්‍රයෙන් පැහැදිලි කරලා පෙන්වන්න කරන්නේ කොහොමද මේ පුහුණු කරන හිත මේ අන්තවලින් නිදලා විමුක්තිය කරා යොමු කරවන්නේ. ඒක වීර්යය තමයි. සතිය සහ වීර්යයෙන් දෙක නිර්වාණගාමි ප්‍රතිපදාවේදී විමුක්ති සඳහා යන ගමනේදී අතිශයින්ම බලවත් වූ අංග දෙකක් විදිහට ධර්මයෙන් පැහැදිලි කරනවා. ඒ නිසා අපිට එළඹ සිටි සිහිය හොඳින් ඇති කරගන්න මේ මොහොත තුළ සමාසේ බලපවත්තන ආයක හොඳින් මෙනෙහි කරලා බලන්න. මේ මොහොත තුල මේ කායික ස්වභාවය නිසා තමයි මනසට ඒක දැනෙන ආකාරය පිළිබඳව නෝනින් මෙනෙහි කරලා බලන්න. දැන් මේ තුල තියෙනවා අපි මේ කතා කරන බුද්ධ ධර්ම පුහුණු කරන ආකාරය. කය අනුව හොඳින් බලමින් කයේ දැනෙන තමන් මේ මොහොත තුල අත්විඳින දේ පිළිබඳව මනසින් ගැඹුරු විමර්ශනයක යෙදීම. ඒකට උවමනා කරන දෙයක් තියෙනවා මේ වීර්යය. මොකද වීර්යය නැතුව ඊගත වෙන මොහොතක්ම සිත නිතරම බාහිර අරමුණු කරා දුවන ස්වභාවී ඊට වඩා දැන් තමන් අරමුණු කොටගත්තු දෙයට වඩා බලවත් වූ අරමුණක් කරා දුවන්නද මේ හිත සූදානම්. එහෙම පුහුණු වෙච්ච හිතක් මේ තියෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයට පුහුණුවක් තමයි කරන්න සූදානම් වෙන්නේ. ඒක හිතට ආවේනික දී බවටපත් වෙලා තියෙන්නේම බාහිර අරමුණු ඔස්සේ දුවන්නට ඊවායේ ස්වභාවයෙන් අත්විඳින්නට. දැන් මේක තමයි ආවේනික දී හිතට. දැන් බොජ්ජංග ධර්මවල වැදගත්කම තියෙන්නේ මම පෙන්නන්නේ මෙතෙක් කාලයක් මේ හිතට ආවේනික දී බවටපත් වුණු ස්වභාවය එහෙම තීරුම් ගන්න. තීරුම් ගන්න ඊට වෙනස් ආකාරයකට මේ හිත පුහුණු කරන්න. ඒකට හිතට ආවේනික දී බවටපත් වෙන්නේ සතර සතිපට්ඨානයෙන්. දියුණු කරගත් ආව සිහියමන. ඒ ආවේනික දී බවටපත් වෙච්චි මානසික ස්වභාවය මමන්ට මේ කෙලෙස් ආවරණයක් ලබන්න ආරක්ෂාවක් ලබන්න හේතු වෙනවා. දියුණු වෙන මේ මානසික ස්වභාවය නිරන්තරයෙන්ම බාහිර අරමුණු ඔස්සේ ඇලෙමින් ගැටෙමින් කෙලෙස් උපදවන්නට සූදානම් සිත ඒකෙන් මිදෙනවා. ඒ මිදුණු සිත දියුණු අවබෝධයක් කරා යොමු වෙමින් මේ කෙලෙසුන්ගේ සංසිඳු ස්වභාවයේ අද්දකින සත්‍යයකට මානසික ශක්තිය ප්‍රමාණිකූලව ගොඩනගෙන සංවර්ධනය වෙනවා. මේක තමා විසින් උපදවාගත්තා වූ වැඩ පිළිවෙලේ ප්‍රතිඵලයක් විදිහට ලැබෙන්නේ. ඒක මේක අපි කොච්චර කාලයක් මේ පිළිබඳව අපි දැනගත්තත් මොනදී මේ ආකාරයෙන් දැනගත්තත් සාකච්ඡා කළත් මේ පිළිබඳ අපිට විවිධ මට්ටමේ දැනුමක් අවබෝධයක් තිබුණත් සායෝගික භාවිතයේ තමයි මෙතනදී වැදගත් වෙන්නේ. මම මේ මොහොත තුල අත්විඳිනදී මේ ස්වභාවය ඉහියේ යුක්තව ගැඹුරු විමර්ශනයකට භාජනය කරමින් දැඩි අධිෂ්ඨානයකින් වීර්යයෙන් යුක්තව ඒ පුහුණුව දිගින් දිගට ලබනකොට මනස ක්‍රමක්‍රමයේ හික්මුණු සංසුන්ණු සංවරශීලී ස්වභාවයකට පත් වෙනවා. ඒ කාලයක් මුළුල්ලේම ලබන පුහුණුවේ ප්‍රතිඵලයේ විදිහට අපිට මේක තීරුම් ගන්න පුළුවන්. බොහොම ලස්සනට මේ ජීවිතය අපි සමහර අවුරුදු දෙකක් තුනක් 10ක් 15ක් 25ක් මේ ධර්මයේ හුඟා අපි භාවිත කරන වෙන්න පුළුවන්. මේ ධාම භාවිත කරමින් ධාම තුළ අපි ඒ කටයුතු කරනවා වෙන්න පුළුවන්. බොහෝම හොඳට හිත තේරුම් ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. යම් අවස්ථා තියෙනවා මේ දැඩි ආවේගයක් ඇති වෙන්න බාහිර සාධකයන් කියනවා. තමන්න පුළුවන් හොඳට තේරුම් ගන්න දැන් මේ බාහිර වශයෙන් තියෙන මොනියම් හෝ අරමුණක් නිසා තමන්ගේ හිත මහ දුකකටපත් වෙනවනේ. පීඩාවකටපත් වෙනවනේ. බයකටපත් වෙනවනේ. ශෝකයකටපත් වෙනවනේ. මේ බාහිර අරමුණු හින්දා මේ හිත ওই විදිහේ විවිධ අන්තවලට යන ස්වභාවයක තියෙනවනම් තමන්ට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මෙතෙක් කාලයක් තමන් උත්සාහ කළාට මේ තමන් තුමනා කරන අරමුණ කරා යන්නට අවශ්‍ය කරන මේ පුහුණුව මනසට ලැබිලා නැහැ කියලා. ඒ නිසාම තමයි මොකද බොහෝ වෙලාවලට අපි බාහිර දේත් එක්ක තමයි කර්ම කාරණා ග්‍රහණය කරගන්නේ. මම දන්න ධර්මයේ තවත් කෙනෙකුට මේ ආදේශ කරගන්න තමයි මම තීරුම් ගන්න මහන්සි ගන්න. මුගක් වෙලාවලට දැන් එකී කෙනාට තියෙන අඩුපාඩුකම් තමයි සාකච්ඡා කරන්නේ. හැබැයි මේ ධර්මයේ ඌමනාම් කරන්නේ මට මගේ ස්වභාවය තේරුම් ගන්නද, මට මා තුළ පවතින දුර්වලතාවයන් තේරුම් ගන්නද, ඊළඟට මේක තමන් තමන්ව මැන බැලීමට සුදුසු මිනුම් දණ්ඩක් බවට පත් කරගන්නද, මේ කියන සති සම්බොජ්ජංගය මා තුළ මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ, මම මොන ආකාරයෙන්ද භාවිතයට ගන්න තියෙන්නේ. මේ සති සම්බොජ්ජංගයේ සිහිය ඉතින් පිළිටුවාගෙන අරමුණු ගැඹුරින් විමර්ශනය කරලා බලන්න, ගැඹුරින් වර්ධනය කරලා බලන්න මම කොහොමද මේක පිළිහිට කරගෙන තියෙන්නේ. එහෙන් බලනකොට තමන්ට තේරෙනවා තමන් මේක හැබවින්ම භාවිතයට ගත්ත දෙයක්ද, පුහුණුවක් ලබන දෙයක්ද, ඒකෙන් ප්‍රතිඵලයක් විදිහට යම් ආකාරයක කායික මානසික නිවීමක් සුවයක් සැනසීමක් ලැබූ තත්ත්වයකට පත් වූ කෙනෙක්ද, එහෙම නැත්නම් තමන් ඉන්නේ මොනවාගේ අවස්ථාවකද මේ කොයි ආකාරයෙන් තවත් පුහුණු කළ යුතුද කියන එක හොඳට තේරුම් ගන්න මේක වටිනා අවස්ථාවක්. ඒ නිසා බුදුහාමුදුරුව මඟ පෙන්වීම නිතරම තමා තුලින් මේ ධර්මයේ දකින්න. ඊළඟට තමාට තියෙන එකම පිහිට පිළිසරණ මේ ධර්මයේ බව මුලින් තේරුම් ගන්න. ඒ වගේ මේ ධර්මයේ කියන එක තමන්ට පිටින් තියෙන දෙයක් නෙමෙයි, තමා තුළම මේ මනස හා සිතිවිලිත් එක්ක බලපවත්වන දෙයක් කියන එක මුලින් තේරුම් ගන්න. මේ ධර්මයෙන් ලබා දෙන මේ උපදේශය අපිට හරිම වැදගත්කමක් තියෙනවා. මේ කයේ ඇතින් රෝගී ස්වභාවයන් පිළිබඳව තවදුරටත් බලනකොට පින්නතුනි, යම්නම් රෝගී ස්වභාවයන් තියෙනවා දරන්න බැරි තත්ත්වෙම සාමාන්‍යව ඉවසන්න පුළුවන්, දරන්න පුළුවන් වේදනාව යටපත් කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා ශරීරය තියෙන රෝග පීඩාවන්. එනවා යම් ප්‍රතිකාරයක් කරලා සුවයක් ගැනීමක් ලබන්න පුළුවන් අවස්ථා තියෙනවා. තවත් රෝග පීඩාවන් තියෙනවා. කයේ තියෙන මේ රෝගී ස්වභාවයේ අවුරුදු ගානක් මුළුල්ලේ පීඩාවට පත් කරලා, වේදනාවට පත් කරලා, දුකට පත් කරලා මේ ලැබූ ජීවිතේ මහා කටු කමෙහි තත්ත්වයකට. තවත් රෝග පීඩාවන් තියෙනවා. එහෙම විඳලා විඳලා අන්තිමට මරණය අක්කර දෙනවා ප්‍රතිඵලයක් විදියට. මේ කයේ ස්වභාවය මෙහෙම දකින්නකොට අපිට මේ හැම දෙයකටම ගොදුර වෙන්න පුළුවන් ඉඩකඩක් තියෙන ශරීරයක් මේ පවත්වාගෙන යනවා. හැබැයි මේ මොහොත තුළ මේ හැම දෙයකටම ගොදුර වෙලා නෙමෙයි ඉන්නේ. දරන්න බැරි බරපතලම රෝගී ස්වභාවයෙන් ඇති වුණාම පින්නතුනි මානසික ස්වභාව විකෘති වෙනවා. සිහිය නැති වෙනවා. කයත් දුර්වලයි මනසත් දුර්වලයි ඒකට. එතනදී පිටිවා ගන්න සිහියක් ඇත්තෙම නැහැ. අයිමන මෙතෙන් අපිට තීරුම් ගන්න පුළුවන් තාම අපිට ඒ කායික ශක්තිය කායික නිරෝගී ස්වභාවය තියෙනවා. මානසික ශක්තියක් තියෙනවා තාම. මානසිකත්වයේ පිළිවැදලක් නෑ. එහෙමනම් අපිට තියෙන්නේ මනස වඩා වඩා ශක්තිමත් කරගන්න. මනස ශක්තිමත් කරගෙන දියුණු කරගෙන ඒකෙන් අපිට ප්‍රතිඵලයක් ලබන්න සුදුසු විදිහට මේ හිත පුහුණු කරගන්න. මට මතකයි මේ ශ්‍රී මහත්මියක් ඉන්නවා මේ අවුරුදු 75ක් වයසේ. එතුමා ධර්මයේ බොහෝම ඉදිරි ගිය කෙනෙක්. අවුරුදු ගානකට කලින් එතුමාට පිළිකාවක් ඇවිල්ලා. පිළිකාවට ප්‍රතිකාර රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබනකොට ඒ සැත්කම් වලට භාජන වෙනකොට මියා මම කියනවා පන්තේ මම වෙන කිසි දෙයක් පිළිබඳව හිතුවේ නෑ. මේ කායානුපස්සන, වේදනානුපස්සන මේ පිළිබඳවම තමයි හිතේ සසරේ ස්වභාවය පිළිබඳව හිතුවේ. මට කිසිම බයක් ඇති වුනේත් නෑ, කිසිම දුකක් වේදනාවක් ඇති වුනේත් නෑ. හැබැයි කරපු ප්‍රතිකාරවලුත් මට හොඳ සුවයක් ලැබුණා. දැන් කිසිම බලපෑමකුත් නැහැ ඒකේ. ඉතින් අපිට පේනවා දැන් හුඟක් බාහිර ලෝකේ, බටහිර ලෝකේ මිනිස්සු මේ සාමාන්‍ය විවිධ තෙරපි ක්‍රම සදා භාවිත කරනවා මානසික ශක්තිය දියුණු කරගන්න. මේක කායික සහ මානසික ස්වභාවයේ බොහොම සම්බරවත්වගෙන සැහැල්ලු මානසික තත්ත්වයක් තුල ජීවත් වෙන්න උපකාරක ධර්මයක් තියෙනවා. ඉතින් ධර්ම අපිට වැදගත් වෙන්නේ වඩ වඩාත් මේ ධර්ම උපයෝගී කරගෙන නම් බාහිර කටයුතු ධර්ම මුල් කොටගෙන සිදුවීමට වඩා සමාතුලින් මේ ධර්ම වටහා ගනිමින්, මේ ධර්ම සමාතුලින් අවබෝධ කර ගනිමින් ඒ තුළින් තමන් සැනසීමක් නිවීමක් ලබන කෙනෙකුගේ කප්පේකට පත් වෙන්න මේ හිත පුහුණු කිරීම තමයි තියෙන එකම ක්‍රමවේදය. එනිසා මේ පිළිබඳව හැමදෙනාටම ප්‍රමාණවත් දැනුමක් අවබෝධයක් තියෙනවා, ප්‍රායෝගික ජීවිතයේ අත්දැකීම් තියෙනවා. ඊළඟට ක්‍රමවේදය තමයි මෙතන පෙන්වුම් කරලා තියෙන්නේ. අද මේ කියන දුක් වේදනා කායික මානසික පීඩාවන් ඕනවට බැරි විදිහ ජීවිතයක් තියෙන්නේ. ඒ හැම දෙයක් කෙරෙහිම සිහිය උපදවා ගැනීමෙන් සිහි නෝනිය තුළ ස්වභාවයේ ගැඹුරින්ම සබලන්නේ. ඒ හිත පුහුණු කිරීම මේ පුහුණු කරනා වූ සිත තුළ දියුණු වෙන මානසික ශක්තිය තමන්ට මහා ප්‍රතිශක්තියක් ලබා දෙනවා. තියෙන සත්‍යයෙන් තමන් ඉහළට ගන්න දුර්වල සත්‍යයෙන් මුදවාගෙන ඔහු ශක්ති සම්පන්න ස්වභාවයකට ගොඩනගන්න උපකාරයෙන්. ඒ නිසා ඒ දියුණු කරන සිතේ ස්වභාවයේ සීමාව වශයෙන් ගත්තාම අවබෝධ ඥානයේ සීමාව බුදුහාමුදුරු පෙන්වුම් කළේ සම්මා සම්බෝධිය සම්බුද්ධත්වයට පත් වීම. පසේ බුදු බවට මහා රහත් බවට පත් වීම. ඒතකොට මේ දියුණු කරගන්නා වූ සිහියත් එක්ක සතර සතිපට්ඨානයේ දියුණුව තුළ කෙනෙකු ලබන්නා වූ පරිපූර්ණ අවබෝධය මේ සමස්ත ලෝකයේ පිළිබඳව ලබාගත් ප්‍රත්‍යක්ෂ ඥානයේ ගැඹුරුම අවබෝධය. ඒ ගැඹුරුම අවබෝධය ලැබූ තත්ත්වයකට මනස දියුණු වීමට වෙන කිසිම දෙයක් නැහැ. මේ තමන් උපතින් හිමි කරගත්ත කයේ ස්වභාවයන් දකිමින් ඒ දකින්නට හිත පුහුණු කරමින් මෙතෙක් කාලයක් සසරට මැද තබා තිබුණු සිත ඒ කිලස් දහම් වලින් මුදවාගෙන සුදුසුම උපදවා ගැනීම ඒ අවශ්‍ය කරන මානසික සුවය ගැඹුරුම තත්ත්වයකින් ලබන්නට මේ ජීවිතේම තමයි කිසිම අවස්ථාව. මේ ජීවිතේ තමයි මේ ලැබූ මිනිස් ආත්මභාවයම තමයි සුදුසුම අවස්ථාවේ පවතින්නේ. මේ ගත වෙන හැම මොහොතක්ම ජරා ව්‍යාධි මරණ කියන තත්ත්වයන්ට ගොදුරු වෙන ශක්තියට යටත්තුණු ස්වභාවයෙන් වස්තරෙන්නේ. මේ තත්ත්වයේ නුවණින් තීරුම් ගනිමින් මේ මොහොතේ සංසම්ම සිටින්නටව තමන්ගේ කය පිළිබඳව ගැඹුරින් මෙහි සඳහන්නේ කය ස්වභාවයේ මේ මොහොත තුල ලබන කායික පීඩාවන් හෝ කායික වශයෙන් ලබන්නා වූ අද්දකින් සුඛ වේදනා වෙන්න පුළුවන්, ඒ වගේම දුක් වේදනා වෙන්න පුළුවන්. ඒ කායික වශයෙන් ලබන්නා වූ වේදනාවන් කෙරෙහි සිත පිහිටුවාගෙන ඒ ලබන වේදනාව ගැඹුරින්ම මෙනෙහි කරලා බලනද පිටිවිල්ල පිළිහෙතේ මොහොතේ ඒ පිටිවිල්ල තුලින් ඒ වගේම කය දකිමින් කය ස්වභාවයෙන් පීරුම් ගනිමින් මේ විවිධ අරමුණු සියදුවන සිත මේ අභ්‍යාසයක් වශයෙන් වුණු ලබන ඒ වගේම ඒ තුළ දියුණු වෙන සතිය දියුණු කර ගනිමින් ඒ වගේම ධම්ම විචේ මේ සිතුවිලි ගැඹුරින් ගැඹුරින් වතහා ගනිමින් විශ්ලේෂණය කරමින් බාහිරට දුවන්නා වූ සිත සමාත්තුලම සිටමින් විමසා බලන්නට මේ හිත පුහුණු කර ගන්න. ලබන අරමුණු තුළ ගැඹුරු විශ්ලේෂණය කිරීමෙන් ඒවායි යථා ස්වභාවය ආහාරෙන් තීරුම් ගන්න මාර්ගය ගන්න. ඒක එක හොඳට වීර්යය උපදවා ගන්න. හිත විවිධ අරමුණු සියදුවන ස්වභාවයෙන් වළක්වාගෙන පිහිටවා ගත්තා වූ අරමුණු තුළම සිටමින් දීර්ඝ වශයෙන් හිත පුහුණු කරමින් පුහුණු කරමින් දියුණු කරමින් ලබා ගන්නා වූ සික්කීම ස්වයං ශික්ෂණය ඒ වගේම ආවේනික ධර්මයන් බවට ගොඩනගෙන මේ සිත නොදැනුවත්ම මහා ලොකු සංසුන් ස්වභාවයකට සංවරශීලී ස්වභාවයකට තැන්පත් වූ ස්වභාවයකට පත් වෙනවා. ඔබටම අධ්‍යක්ෂය හැකි මේ ඇතුළේ මානසික සැහැල්ලු ස්වභාවය තුළ ඔබට ඔබේ කය වේදනාවන්ගේ මිදුණු සැහැල්ලු ස්වභාවය මේ කය අධ්‍යක්ෂීමක් වශයෙන් සිත සත දෙකම සංසම් සුවපත්තු ස්වභාවයකට පත් ඒ තුළ උපදින චිත්ත සමාධිය කෙරෙහි සිත පිහිටවාගෙන මේ කාල සීමාව ගතකරන්නේ හැමදෙනාටම ධර්ම ශක්තිය සසර දුකින් මිදීම පිණිස මහා බකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. පූජ්‍යපාද හල්යාය විමලරත්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට උතුම් ධර්ම දේශනාව අපේ නිවසේටම ගෙන දුන්නා. අපේ ඉන්මාතනතම උන්වහන්සේ අපිට ඒ ධර්ම දේශනා තුළින් සතුට ප්‍රීතිය ගෙන දුන්නා. ඒ වගේම සතුට ප්‍රීතිය ඇති කරගන්න ක්‍රමය කියා දුන්නා කියලායි මට කල්පනා වෙන්නේ. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට දැන් ආරාධනා කරන්නේ භාවනාවකට වාඩි වෙන්නයි. ඒ භාවනාවෙන් අතුරුව ප්‍රය භාගයක භාවනාවකට පසුව අපි ධර්ම සාකච්ඡාවකට එකතු වෙනවා. ස්වයං වාසයට එකතු වෙයි කියලා අපි විශ්වාස කරනවා. එවනම් දැන් කල්‍යාණ මිත්‍රෙන් ඉන්නතෙන් සකස් කරගෙන භාවනාවකට වාඩි වෙලා අපි උන්වහන්සේ කියා දෙන ආකාරයට තමන්ගේ ශරීරයේ සිද්ධ වෙන දේවල් ඉතින් අපි බලාගෙන ඉමු. ඒ වගේම අපි කල්පනා කරමු මේ ඊයේ දිනේදී ඒ භාවනාවත් අද භාවනා කරනත් අතර ඊයේ දිනේදී අපි ඉගෙන ගත්තා වූ ඒ ආයතන දෙකක් ක්‍රියාත්මක කරන ආකාරයත් අපිට අත්දකින්න හැකියාවක් තිබුණොත් අපි ඒ පිළිබඳව සාකච්ඡාවකට ඒකට එළඹෙමු. භාවනාවෙන් අනුතුරු පැය භාගයකට පසු දැන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාව රාත්‍රී 9:00 ලං වෙන්නේ. අපි රාත්‍රී 9:00 මාට 9:25 පමණ නැවතත් සාකච්ඡා වලට එකතු වෙනවා. කල්‍යාණ මිත්‍රි මෙහෙම ඉඳලා මයික් මියුට් කරගෙන භාවනාවකට යොමු වෙන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දිනාටම එහෙනම් භාවනාවෙන් දැන් එළියටම කියලා ආරාධනා කරනවා. තෙරුවන් සරණයි වසන්ත මහත්මයා. ඔබතුමාට මම මුලින්ම ආරාධනා කරනවා අද මේ අපිට උන්වහන්සේ පූජපද හරලි ආයේ විමල රත්න ස්වාමීන් වහන්සේ භාවනාවකට අපි යොමු කළා. මට නම් ඒ උන්වහන්සේගේ මිච්ච භාවනා උපදේශය එහෙම නැත්නම් නැවත එක්තරා වෙද්දී සිහි ගැනීමක් කියන්න පුළුවන්. ඒ කෙසේතත් ඉතාමත්ම උපකාර වුණා. අද තියෙන මානසිකවත් වෙනස් විදිහකට බලන්න අලුත් විදිහකට හිත පුරුදු කරගන්න. ඉතින් ඒ ඔස්සේ මම භාවනා කළේ. ඉතින් මම කැමති වසන්ත මාස්ලාට ඉස්සෙල්ලා යොමු වෙන්න ඔබතුමාගේ භාවනා අත්දැකීම් ගැන කතා කරනවා. අද දවසේ භාවනා අත්දැකීම් ගැන අපි බොහොම සතුටු වෙනවා. ඉන් අනතුරු මම ආරාධනා කරන්නම් සන්ධ්‍යා මහත්මියට, ඊළඟට චන්දන මහත්මයාටත් අනතුරු පස්ම මහත්මියටත්, අහිරිගක්කටත්, චන්ද්‍රපීස් මහත්මියටත්, ශ්‍රීමති මහත්මියටත් අපත් සමඟ එකතු වෙන්න කියලා මම මැදින් කතා නොකර හොඳේ. හොඳයි වසන්ත මහත්මයා. දලත් මහත ප්‍රශ්නයක් අහන්න දෝන් නැත්නම් මගේ එක්ස්පීරියන්ස් එක කියන්න දෝන් මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. නෑ දැන් තමන්ගේ අද භාවනා අත්දැකීමෙන් අපි හොඳයි මම ඒ පැහැදිලි කරන්න සාමාන්‍යයෙන් මේ සාකච්ඡාවකදී කතුනාම අපි බොහෝ විට සාකච්ඡා කරනවානේ අපි හිතන් ඉන්න දේවල්, අපි මෙහෙම වුණා නම් හොඳයි කියලා හිතලා කියන දේවල්, ඒ වගේම විවිධ දේවල් කතා කරනවානේ නේද. දැන් අද භාවනාවක් කළා අපි මේ කතා කළ යුතු වන්නේ තමන්ගේ හිතන් ඉන්න දේවත්, හරි කියලා හිතන් ඉන්න දේවත්, එහෙම නැත්නම් මේ වෙන කෙනෙක් කියපු දේවත් එහෙම නෙමෙයි කියන කාරණාව දැන් අද සවන් සිස්ස ගුවන් විදුලියේ මම ප්‍රචාර කරා. වැලිගමුවේ ආනන්ද සනාසි සිද්ධාර්ථ ශ්‍රාවක මම වෙනත් කටයුතු වෙන විතර ඉන්නකම යන්තම් වෙයිදින් වාසී අර තථාගතයන් වහන්සේගේ දේශනාව පදනම් කරගෙන පැහැදිලි කරලා දුන්නා. අපි මේ කළ යුත්තේ මොකද්ද, කළ යුත්තේ මොකද්ද කියලා. ඉතින් බොහෝ විට අපි අර තමන් ස්වාමීන් වහන්සේ කෙනෙකුට දරු කරනවා නම් උන්වහන්සේකෙන් දෙහරි කියලා හිතනවා. එවනම් තමන්ගේ දිට්ඨිය තිරණ ඒක හිත අරි කියලා හිතනවා. ඔවගේ ඔබලා අහලා තියෙන ওই සූත්‍රය දේශනා මීට පෙර මම දන්නවා. මං කියන්නේ ඒ ආකාරයටින් අපි කතා බහ කරනවා. නමුත් එහෙන් ඔබට ගිහිල්ලා අපි කටයුතුවන්නේ මේ භාවනාවක්මයි කියන දේ ම අද ස්වාමීන් වහන්සේ හොඳින් අපිට පැහැදිලි කරලා දුන්නා. ලෝකේ හැමතැනම තියෙන දුක, පෙනෙන තැනක් තියෙන දුක, ඒක වෙන කිසිම සැකයක් නැහැ. නමුත් අපි කටයුතුවන්නේ කොහොමද කියන දේ සත්‍යබුද්ධංග මුල් කරගෙන උන්වහන්සේ පැහැදිලි කරා. ඉතින් ඒ අනුව භාවනාවකට යමුනන් පස්සේ මේ භාවනාවේදී මොකද වුනේ කියන දේ කෙටියෙන් අපි කතා කරනවා නම් අපි අතර මම හිතනවා එහෙනම් අපිට උපකාරයක් වෙයි කියලා. ඉතින් මම ඒ වගේම කලින් යෝජනා කරා ඊයේ දේශනාවේදී අර ආයතන දෙකක් සම්බන්ධව ඒ දේ අත්දැකලා තද භාවනාවකදීත් අත්දකින්න පුළුවන් ඒවා. යම් මම එහෙමත් ධම්ම විශේෂක තියෙදෙනවනේ සමහර නැතු වෙයි. ඒ ධම්ම විශේෂකේ දෘෂ්ටිකෙනේ දකින් නැති ආයතන දෙකක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඉතින් කෙසේ වෙතත් ඔබ තුමා භාවනාවකදී ඉතින් ඒ අද්දකින් ටික බෙදාගත්තොත් හොඳයි. සතුටුනා සමහර අය සතුට නැහැ භාවනා අද්දකින් බෙදාගන්න. එහෙමනම් ඒත් කමකුත් නැහැ. අපිට පුළුවන් වෙනත් දෙයක් කතා කරන්න. හොඳයි. පැහැදිලි වුණා. මොකද පිරුවන් සරණයි පිරුදනාගින්ම මට පැහැින්න මේක ප්‍රයෝජනවත් වුණා. මේ අද මේ සාමනාංශයේ කියන දේශනාවෙන් සාමනාංශයේ පැහැදිලි කරලා පෙන්වන්නේ මේ සප්ත බොජ්ජංගනේ අවබෝධය කරා යන අපේ අවබෝධයක් එනවා. ධර්ම අවබෝධය කරා කොහොමද මේ බොජ්ජංගද ධර්මයන් ගොඩනගන්නේ කියලා. ඒක සති සම්බොජ්ජංගේ කියන සිහිය පුහුණු කළ යුතුයි කියන ඉතින් මම ඒ විදිහට තමයි අපි සාමාන්‍ය භාවනාවක කරන්නේ. නමුත් මේ උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා කියන්නේ අපිව ගොඩක් ඉදිරිමත් කරලා, ඒ කියන්නේ මේ මතක් කරලා දුන්නා අපි දන්න කරුණු සමහර කාලවලට. ඒ අනුව හිතුවා මම භාවනාවට ඉස්සෙල්ලා මේ හිත යොමු කරගෙන ඉන්නකොට මට ගොඩක් අද මේ දවසේ තියෙන වේදනාවක් මේ පිටි. ඒක මම හිතන්නේ නිදාගෙන ඉන්නකොට තිබුණා, ඒක තාම තියෙනවා. ඉතින් ඒකට හිත හරියටම ඒකට ගියා. ඉතින් දැන් මේ වාරලා හිතියක් මේ හිතපත් හිතෙන් එන වේදනාව මේ ඉඳගෙන ඉන්න තුනෙන්ති පැත්තට යනවා. ඉතින් එතකොට මට මම හිතුවා මම හිමදයක් දැන් දෙන්නේ එතන සිද්ධාන්තය මොකද්ද කියලා. ඉතින් එතන ස්පර්ශයක් වෙනවා. හැබැයි ඒ ස්පර්ශය වෙන්නේ මේ මගේ කය ගැටිලා තියෙන මේ පුටුවේ මේ මගේ කුෂන් එකක් තියෙනවා එතන පොඩි ඒකට. ඉතින් දැන් ඔය මම දැන් මට පේනවා හිතටම මේ වගේ දෙයක් වෙනකොට දැන් අපි බාහිරින් එන මේ විදිහට තමයි මට දැනෙන හුඟක් මේක. දැන් මේක මගේ ඇඟට ඇති වෙලා තියෙනවා. ඒක මම වෙන් කරගන්න බැලුවා ඉදා ඊ අපි සාකච්ඡා කරන විදිහට මේ හැම දෙයක්ම ආයතන බඳවීමක් නෙවෙයි බඳවීමක් නෙවෙයි. මේ වේදනාව ආවේ මොන විදිහකටද මත? මේ වේදනාව මට වෙනස් කරන්න වෙනවා පොඩ්ඩ. මම එහාට මෙහාට ඇඹරෙනවා. ඉතින් මට තේරෙනවා එතකොට ඉති පුරිසහනයක් ලැබෙනවා සුත වේදනාවක් එනවා. ඒ වගේම අනිත් පැත්තට නිකන් හිතනවා දුකල උතර වහන් එහාට මෙහාට නිකන් පැද්දි පැද්දි වගේ ඉන්නේ හිතියා. ඉතින් ඒ වගේ වෙලාවට හිත දැන් සතියකට කියන සිහියට යොමු කරන්න බැලුවේ දැන් සාමාන්‍ය සතිය කියන්නේ දැන් මේ වේදනාවේ ඉන්නේ තැනට ස්පර්ශ වෙන තැනට තියෙන සතිය. ඉතින් ඔබට මම හිතුවා පොඩ්ඩක් ඔබද අර ඉගේ අපේක්ෂා කරලා සාකච්ඡා කරලා පුරුදු කරන්න ඕනේ කියලා කියන මේ සම්මාසතිය කියන විදිහට මම හිතුවා ඔතන දෙන්නේ මේ වගේ දෙයක් නේ කියලා. ඒ කියන්නේ ස්පර්ශයක් වෙනවා. හැබැයි මේ ස්පර්ශය මට දැනෙන්නේ මගේ මනසට දැනෙන්නේ මේ වගේ දෙයක්. දැන් කායයට දැන් ස්පර්ශය මට ඇති වුණා මනසෙන් මම ඒක දැන් මගේ ඇඟ මට දැන් ඇස්තික තියාගෙන ඉන්නකොට පේනවා මේ වගේ ගැටෙන කියලා කියනවා බාහිරට යමු වෙලා. නමුත් මම මානසික හිතනවා දැන් මේක තමයි වෙලා තියෙන්නේ මේ කයි මේව ගැටිලා මේ ගැටීම නිසා සිද්ධු දෙයක් බලන්න වේදනාව ආවේ ගැටීමට වඩා මම හිතින් මවාගත්ත දැන් රූපයක්. මම වේදනාවත් එක්කම ගැට ගහගත්ත සාමාන්‍ය මේ බාහිර දැන් උසස් මිර පුටුවක් කරුවර මම ඉන්නවා. ඒක මට ඒකෙන් තේරෙන්නේ මානසික ඒ දුලින් ඒ ගැටීම නිසා මේ ඇඟේ වේදනාව මුදින් මෙහෙම ආවේ මේක නැත්නම් මම විරක් කරොත් හරියට වෙන්නේ. නමුත් ඇත්තටම වෙන්නේ සිද්ධිය උතුන ඔයත් වඩා මේවා විදිහේ මම පිටි හැතුලින්ම මන ධම්ම මනෝ විඥාන කියන්නේ මානසික ඇතුලේ ධර්මතාවයන් පිටු මම එළියට දාලා දැන් මම තමයි උත්සාහ කරන්නේ මේක සකස් කරගන්න. මේ එහාට මෙහාට පිට මේ කය මොකද? මොකද මම මේ ලියවුනේ ඉන්න උත්සාහ කළා. සකල ඒව දිගට හිතුවා මේ වගේ දෙයක් වෙන්නේ මම හිතන දේ නෙමෙයි. අතරම ගලා හිනන දේ නෙමෙයි වෙන්නේ මේ වගේ දෙයක් වෙන්නේ මම මේ බාහිරට දාන්නේ බාහිර ආයතනේ ඒක වින් කරන්න බෑ. ඒ කියන්නේ නාම රූප දෙක එතන මට රූපයක් න්‍යායිස්සු. ඒ රූපයයි නාම ධර්ම ටික එකට එකතු කරලා තමයි විඥානයක් හදාන්නේ. ඒක නිසා මේ දෙකක් එකට එකතු කළා මා විද්‍යාකාරයේ කියනවා වගේ දෙකක්. ඒ ඔය විදිහට තමයි මම උත්සාහ කරේ තුන් සතියේ පිටවන්නේ ඒ විදිහට. අර ගැටෙනවා හරි ඒ වගේ මේ මතයේ ඉන්න ඇතුළු නිකන් ඒ වගේ සතිය නෙමෙයි. ඔය තුලින් තමයි මම ධර්මීය විචේ කරලා විගත කරන්න උත්සාහ කරේ. මම කෙරුවන් තරමයි. බොම්කින් මම එහෙම නැත්නම් සංජය මහත්මිට යමු වෙනනම් අපි අපි කිනිකා කරපු විදිය සහ අපිටත් දේව කතා කරමු. අනිත් අයගේ භාවනාවන් ගැන අපි තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම වල කිසිදෙම මම යෝජනා කරනවා සංජය මහත්මිය ඊට පස්සෙ මම නිශාන්ත එමු වෙන නිසාත් නම ඉස්සරහට කියන්න ලැබුණා. සංජය මහත්මිය ඊට පස්සේ නිශාන්ත ඊළඟ නිශාන්තද හරි. තිරුවන් සරණයි. මේ ගොඩක් කාලෙකින් පස්සේ මම අද භාවනාවට යමුනේ. ඔබද ගොඩක් අසනීප තත්ත්වකින් හිටි නිසා. ඉතින් මට අද නම් ගොඩක් සිත විසිරෙන ප්‍රමාණය වැඩි වුණා. ඒක නිසා මම කායanusasana කියන්නේ ආනාපාන සතියට සිඳුමු කරන්නේ බුදු ගුණ භාවනාවන් තමයි වැඩෙන්නේ. මම හිතනවා මට අර ස්වාමීන් වහන්සේ කියපු ඒ සත්බුද්ධංගය ගැන මට හොඳට ඒ දේශනාව අවබෝධ වුණා. නමුත් ඒ තරම් දුර යන්න අද හැකියාවක් තිබුණේ නැහැ. නරොත් මහත්මන් බොහොම පින්මාව සම්බන්ධ කරගත්ත. මට ඊයේ දේශනාවටත් සම්බන්ධ වුණේ නැහැ. ඒක නිසා මට ඒ ගැන එච්චර අවබෝධයක් තිබුණේ නැහැ. තිරුවන් සරණයි. මම එහෙනම් ගෞරවයෙන් යොමු වෙනනම් පද්ම මහත්මිය. මට අහන්න ලැබුණේ අවසාන කොටස විතරයි ධර්මයේ. අනිත් අතට මට භාවනා කරන්න සුදුසු පරිසරයක් මේ වෙලාවේ තිබුණේ නැහැ. ඉගෙන ගන්න කමතාටේ තිරුවන් සරණයි. අපි දැන් ඊගෙන ගත්තේ අර ආයතන දෙකක් ක්‍රියාත්මක වෙන විදිය ගැන සමහරට භාවනා කේදී කෙනෙකුටත් ඒක අත්දකින්න පුළුවන්කම තියෙන්නේ නැති භාවනා විසර්ජයක් වුණා නම් එහෙම නැත්නම් සම්මත විසර්ජකව විසර්ජක පරිසරණක තුනන් පස්සේ කොහොමද මේ ආයතන දෙකක් ක්‍රියාත්මක වුණේ කියලා ආකාරයේ ඒ දෙක ගැන දැනුමින් හරි කමන්නේ අද කතා කරමු එහෙනම් භාවනා පස්සේදී මම යොමු වෙන ශ්‍රීමති මහත්මියට උතුමි ඊසාකච්ඡාවට හොඳින් සම්බන්ධ වුණා නිසා නමයි තෙරුවන් සරණයි හැම දිනටම. ඇත්තටම අපි ඊයේ සාකච්ඡාවේදී මේ කොග්ගලගේ මැතිතුමා පැහැදිලි කරා. දැන් අපි සාමාන්‍ය සම්මතිය විදිහට අපි ඇසත් රූපයත් චක්කු විඥානයත් එකතු වුණාම ඒ කියන්නේ ඒ තුනේ එකතුව නිසා අර මේ වර්ණ රූපයක් එහි ආපාත වෙනවා, එහි පතිත වෙනවා. එතකොට ඒ වර්ණ රූපය ඒ වර්ණ රූපයත් සමග පංච උපාදානස්කන්ධය තියෙනවා, වේදනා සංඥා සංකාර විඥාන වශයෙන්. එතකොට ඒ වේදනාව දක්වා ඒ ටික විපාක වශයෙන් එන දෙයක්. එතන කුසල් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ ගන්න වර්ණ සතහන පිළිබඳ නිමිති සංඥා ඇති වෙලා ඒක මනසෙන් මනෝ කියන තැනට ගිහිල්ලා ඒ මනසත් ධම්මත් මනෝවිඥාණයත් වශයෙන් ඒ තුන් දෙනාගේ එකතුවෙන් තමයි හැදෙන්නේ ඒ ඊළඟ කුසල අකුසල ආනෙන් ජාති වශයෙන් ඒ ඇති වෙනවා. ඒ කියන්නේ අර ප්‍රපංච තත්ත්වයට යනවා තණ්හා දිට්ඨි මාන ආදී වශයෙන් ගන්නවා කියලා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය විදිහට ඇහි පතිත වෙන්නේ ඇහැට ලබා ගන්න පුළුවන් ඇහැට වර්ණ රූපයක් විතරයි. වර්ණ රූපේ දැන් අපේ හිතුවත් අම්මා ඉදිරියෙන් ඉන්නවා කියලා අම්මා කෙනෙක් නෙමෙයි පේන්නේ අපේ ඇහැට වර්ණ රූපයක්. එතකොට ඒ වර්ණ රූපය අරගෙන ඊළඟට අම්මා කරපු කියපු දේවල් ඊළඟට අම්මා අපිට සලකපු හැටි ඒ ආදී වශයෙන් අම්මගේ ಗುಣ ඒවා මේවා ඉතින් හිතෙන් තමයි ඒවා හදාගන්නේ. හදාගෙන නැවත වතාවක් අර අම්මා ඉදිරියට එනකොට ඒ අම්මගේ රූපය ඒ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච රූප ඉදිරියට එනකොට අර අපි අර හිතේ තියෙන ගති ටික දාලා ඒ ගති වලින් තමයි අම්මව බලන්නේ. මගේ අම්මා හොඳයි ඒ ආකාරයට. ඒ විදිහටයි. එතකොට අපි සාමාන්‍යයෙන් මම මේ ඒ ධර්මදේශනා වලින් පස්සේ ඒ අරමුණු කරනකොට ඔය පිළිවෙලටම ඔය විදිහට කරගෙන ගියා. ඒ කියන්නේ සින්නම් සංගති පස්සෝ කියන තැන ඉඳලා ඇසත් රූපයත් චක්කු විඥානයත් එකතු වුණාම ඇති වෙනවා වර්ණ රූපය. වර්ණ රූපයට නිමිති ගැනීම නිසා සංස්කාර නිමිති වලින් ඊළඟට කුසල අකුසල හැදෙනවා. ඒ නිමිති ගන්නේ හුඟක් වෙලාවට විපරීත දෘෂ්ටියකින් ගන්න, විපරීතව ගන්න තියෙන ඒව නෙමෙයි. අනිත්‍ය දේවල් නිත්‍ය හැටියටත්, අනාත්ම දේවල් ආත්ම හැටියටත්, දුක්ඛගත දේවල් සුඛ හැටියටත්, අසුභ දේවල් සුභ හැටියටත් ওই විදිහට හිතලා ගන්න. එතකොට එහෙම ගන්න නිමිති වලින් තමයි අපිට මේ සංසාර ගමනට සිද්ධ වෙන භව පැවැත්ම පවත්වාගෙන යන්න අවශ්‍ය දේවල් සකස් කරගන්න කියලා. එතකොට අපි ඊයේ සාකච්ඡාවේදී ඔය පිළිවෙලට ඔය දිගටම යන ටික නෙමෙයි දැන් ගත්තේ. දැන් ඇස ගැන විතරක් උදාහරණයට ගත්තොතින් ඇසට ඇතිවෙන වර්ණ රූපය. එතකොට ඇසේ ඇතිවෙන වර්ණ රූපය චක්කායතනය. එතකොට චක්කායතනෙන් දි මනසත් ධම්මත් මනෝවිඥාණයනුත් ඒ රූපේ ප්‍රොසෙස් වෙනවා. ඊළඟට ඒක තමයි අරමුණු කරේ. ඒ විදිහට තමයි අරමුණු කරේ. ඒ චක්කායතනයත් මන ආයතනයත් තමයි ඊයේ භාවනාවට වැඩිපුර යොදා ගන්න කිව්වේ. එතකොට ඒ ආකාරයට ගන්න වර්ණ රූපේ පමණක් දැකලා ගත්තු ඒ නිමිති ඊළඟට මනසෙදි හදලා මේ ප්‍රපංච කරනවා. ප්‍රපංච කරලා මේ කුසල අකුසල් සිදු කරනවා කියලා ඒ විදිහට ඒ කොටස් දෙක විතරක් ගත්තා. එතකොට එහෙම අරගෙන මානසිකාර කරන්න කියලා තමා මේ මානසිකාර කරන පැත්ත ගැන මේ මහත්ය යොමු කරා ඒ වගේ. එතකොට ඒකෙදි මේ හේතුව වශයෙන් ගත්තේ ඇහැට පෙනෙන රූපේ වර්ණ රූපේ හේතුව. එතකොට හේතුව ඒ හේතුවට ඵලයක් වශයෙන් නැති වෙනවා. මේ මානසිකාර කරලා ධම්ම කියන එක ඇති වෙනවා හේතු ඵල වශයෙන්. එතකොට ඒ විදිහට ගත්තා. ඊළඟට තව එකක් එතුමා කිව්වා මේ අර නාම රූප වශයෙන් ගන්නකොට දැන් මේ ඇහෙන් දකින රූප සංඥාව, රූප සංඥාවත් නාමයක්. ඊළඟට රූප සංඥාව නිසා ගන්නා අනිත් අරමුණුත් නාම ධර්ම. එතකොට ඒ නාම ධර්ම වෙනකොට අර රූප නිමිත්ත කැඩිලා රූපය පිළිබඳ රූපයක් පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් ගන්නෙ නැතුව ඒ වෙනකොට නාම රූප දෙක වෙන් වෙලා තියෙන බවත් තමයි මහත්තයා පැහැදිලි කරේ. එතකොට ඇත්තටම ඒක කල්පනා කරලා බලනකොට එතන සත්‍යතාවයක් තියෙනවා. අපි දැන් මටත් ඕක ඔයිට ඉස්සෙල්ලවතාවක ධර්මදේශනාවක් අහද්දිත් අවබෝධ වුණා. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ගත්තාම මහා භූත හතරක් අපි ඉදිරියේ තියෙනවා කියලා ගත්තාම මහා භූත අපිට මේ ඇහැට පේන්නේ නැහැ. හැට කොහොමත් ඇහැට පේන්නේ වර්ණ රූපය. අර මහා භූත කාය ස්පර්ශයකින්, ඒ කියන්නේ මේ පඨවිය කාය ස්පර්ශයෙන් තේජෝ වායෝ කාය ස්පර්ශයෙන් දැනෙන සංඥාවක් නේද කියන අදහස ඔයිට ඉස්සෙල්ලවතාවක මට අවබෝධ වුණා. එහෙම බැලුවාම සංඥාමයි නේද තියෙන්නේ අපේ මනසින්ම නේද මේ හැමදේම කරන්නේ, මනසින්ම හදලා දෙන දේවල් නේද. එළියේ තියන දෙය, එළියේ අපි ඉදිරියේ තියන දෙය නෙමෙයි නේද අපි මනසින් දකින්නේ. අපේ මනසත් ධම්මත් මනෝවිඥාණයත් තුන එකතු වෙලා හදලා දෙන අම්මෙකුගේ රූපය මිසක් මෙතන මේ ඉදිරියේ ඉස්සරහා ඉන්න අම්මා නෙමෙයි නේද මේ අපි දකින්නේ කියන අවබෝධය ඇති වුණා මේ ඒ විදිහට ඒ ගැන සිහිපත් කරනකොට. එතකොට එහෙමනම් අපි දැන් නාම රූප දෙකක් විදිහට එක ගුලියක් විදිහට නාමයේ ඇතුලේ රූපයේ ඇතුලේ නාමය තියෙනවා නෙමෙයි මේ නාම රූප කියන්නේ දෙකක්. මේ නාමෙන් රූපයේ ඇතුළට බැහැගෙන පඨවි ආපෝ තේජෝ ඇතුළේ ඉඳගෙන නාමයට අවශ්‍ය විදිහට නේද මේ කටයුතු කරවන්නේ කියන වගේ අදහසක් තමයි තියෙන්නේ. ඒ ටික තමයි මම ඊයේ දේශනාවෙන්න තොයිටි ඉස්සෙල්ලා වතාවක දේශනාවකිනු තවබෝධ කරගත්තේ. තෙරුවන් සරණයි. මම දන්නේ තව මේ ඒ කියන්නේ පැටලුණාද කියලා අපහැදිලි නම් පොඩ්ඩක් ආයි අහන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය. අනික වයිප්පින් බොහෝ හොඳින් ඒ කාරණාව පැහැදිලි කළා. කල්‍යාණ මිත්‍රෙන්ට ඊයේ සම්බන්ධ වෙච්ච අයට හෝ නැති අයට පුළුවන් ඒකෙන් සාකච්ඡාවට තව එකතු වෙන්න. අයිතිං අක්කට පුළුවන් එකතු වෙන්න. හිතන්න කියන තමන්ගේ ශරීරය තියාගෙන බලන ශරීරයේ ධායේ ඉන්න යවෙන් ශරීරය දිහා බලනකොට යම්සේද ඒ විදිහටම බලන්න පුරුදුනොත් තමා මේ ඉස්සරහ අපිට යම්කිසි හිතේ විරාගයක් ප්‍රශ්නයක් ඇති වෙන්නේ ඉතින් බලනකොට තමන්ගේ ශරීරය දිහා විදිහට පේනවා නම් පේන්න පුරුදු වුණොත් එතකොට යම්කිසි විරාගයක් හිතේ ඇති කර ගන්න පුළුවන් කියන එකයි එතනින් තවත් මට එකතු කරන්න තියෙන්නේ. ඉතින් අද භාවනාවේදී මම ඉස්ලාම ඉරියව්ව දිහා හිතෙන් ඉරියව්ව මෙනෙහි කරාම මගේ ශරීරයට තමයි තේදුනේ. එතකොට ඒ කායानुපස්සනාව විදිහට වැඩුණා දිගටම. ඉතින් ඒ කාලය ඇතුළත ඒ කායानुපස්සනාව වශයෙන් ඊට පස්සේ ආනාපාන සතියට තමයි හිතෙන්නේ උනේ. ඉතින් ආනාපාන සතියේ අනුපස්සනාවේ සතියේ යෙදෙනකොට තමයි යම්කිසි ප්‍රීතියක් සැහැල්ලුවක් වගේ ස්වාමීන් වහන්සේ විස්තර කරපු දේවල් යම් තම අත්දැකීම් කරන පොඩි වෙලාවයි තිබුණ නිසා මට ඒ තරම් පැහැදිලිවම කියන්න බෑ. නමුත් යම්කිසි සමාධියකට සමාධි සත්‍යයකට හිතපත් කරගන්න පුළුවන් වුණා ඒ කාය අනුපස්සනාව තුලින්. එතරම් මල්ලි මට කියන්න තියෙනේ තෙරුවන් සරණයි මේ අවස්ථාව ලබා දුන්නත්. සාදු තෙරුවන් සරණයි වෝම්පින්. හොඳයි මම ගෞරවයෙන් යොමු වෙනනම් නැන්සරයක් නේ නැන්සරයක් නේ චන්ද්‍රපිරිස් මහත්මිට චන්ද්‍රපිරිස් මහත්මිය මේ සාකච්ඡාවේ මුලින් නම් හිතෙන දුවා මම දන්නවා මේ උනාසක කියලා දුන්න බොජ්ජංග ධර්ම ගැන කියලා දිලා අපි භාවනා කරේ මොකද ඊ සාකච්ඡාවට ඔබතුමී හිටින් නැහැ මම හිතන්නේ ඒ ඒසේ වුණාම සාකච්ඡාවට ඔබතුමීට එකතු වෙන්න පුළුවන් මේ මේ ඇහිච්ච කාරණාවන් ඔස්සේ ශ්‍රීමති මහත්මිය වසන්ත මහත්මියන් පැහැදිලි කර බොහෝ කාරණාවන් ඒ ඔස්සේ සඳහපිස් මහත්මිය තිරුවන් සරණයි දලුවත් මහත්මයා ඇතුළු සිය දෙනාටම මට මං සම්බන්ධ වෙනකොට මට ඇහුනේ බොජ්ජංග ධර්ම ලැබෙන හැටියට වගේ අන්තිම අන්පොට තමයි මම අහගෙන හිටියේ. Tamanth sisata discussion වලට හුඟක් ඇවිල්ලා හැම නැහැ හුඟක් කාලෙකින්. ඒක නිසා මම දන්නේ නැහැ ඉතින් ඔබතුමාලා මෙච්චර කල් මොනවා සාකච්ඡා කරාද කියලා. මම දන්න තරමින් නම් මම දැන් තරින් මම ටිකක් කියන හැබැයි මාත් එක උර නෙමෙන්න එපා මේ ඔයගොල්ලන්ගේ අදහස් වලට මම විරුද්ධව මගේ අතින් වචනයක් හිමු කියුණොත් මට තේරෙන හැටියටයි මම කියන්නේ. සාමාන්‍යයෙන් බොජ්ජංග වඩනවා කියන්නේ මම මේ දේශනාවල අහලා තියෙන හැටියට මේ අන්තිම කොටස. ඒ කියන්නේ අර දර්ශන පහතබ්බා වලට පස්සේ තමයි කරන භාවනාවලින් වලට තමයි කියන්නේ බොජ්ජංග භාවනා කියලා. බොජ්ජංග ධර්ම වැඩෙනවා මුලදී පොඩ වැඩෙනවා. නමුත් හොඳටම සම්බොජ්ජංග කියන මට්ටමට යන්න නම් වාක් ඉහළට භාවනා කරපු කෙනෙකුටයි ඒක හරියටම තේරෙන්නේ කියලායි මම මට වැටහිලා තියෙන්නේ. මේ ඊට කලින් සාමාන්‍යයෙන් ඉතින් කායයන් මුලදීම කායानुපස්සතර ප්‍රතිපත්තාන්නේ සිද්ධාගෙන ඉන්නකොට ආනාපාන සතිය හෝ වෙන මොකක් හරි තමන් අපි බොහෝ දෙනෙක් ඉතින් කරන්නේ ආනාපාන සතියනේ. ඒ ආනාපාන සතිය හිත තියාගෙන ඉන්නකොට ඉතින් සමහර කෙනෙක් ධානයපද්දට යනවා. ඒ කියන්නේ අයිරින් මහත්මිය කිව්වේ දැන් අසත් ප්‍රීති ඒ එහෙම ගිරන්නගේ. ඒ කියන්නේ ප්‍රීති කියන්නේ දෙවෙනි ධානයේ පළවෙනි ධානයේ තම විතක්ක සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛං පටමජ්ජානං. ඒක පළවෙනි එක. දැන් මේ මට අහුන හැදීරේට මට තේරුනේ ප්‍රීතියක් ආව කියන්නේ නම් මේ මහත්මිය දෙවෙනි ධානයේට කිච්චු කරලා කියලා. ඉතින් එහෙම එක්තරා කොටසක් ඒ පැත්තෙන් යනවා ආනාපාන සතිය හිටියනකොට. ඒ කියන්නේ සමත පැත්ත. තව යම් කිසි කෙනෙක් පොඩ්ඩක් ධානවලට යන්න ඔන්න මෙන්න කියලා තියලා ඒ ආනාපාන සතිය ගෙවිගෙන ගිහිල්ලා ඊට පස්සේ පටන් ගන්න ඊට පස්සේ මේ ධාතු මනසිකාර පැත්තට හැරෙනවා. මේ ධාත් ඉතින් ඒ ධාතු මනසිකාරේ ඊට පස්සේ ඒ දිගේ ගිහිල්ලා එහෙම යන්න පුළුවන්. නැත්තම් සමත පැත්තෙන් ගිහිල්ලා ධානවලට ගිහිල්ලා එතනින් යන්න පුළුවන්. ඉතින් තව හුඟක් උතන හුඟක් දේවල් නාට පස්සේ තමයි ඔය ධාතු මනසිකාරයත් අන්තිමට නැති වෙලා අන්තිමට සංසිඳිලා හිතේ සම්පූර්ණ නිශ්චලතාවයට ආවට පස්සේ තමයි හුඟාක් ධර්ම මෙනෙහි වෙන්න පටන් ගන්නෙ. අන්න එහෙමයි ඉතින් මම අහලා තියෙන්නේ. ඉතින් අපි කොහොමද කරන්න ඕනේ? කායानुපස්සනාව තමයි මුලින් තමයි පටන් ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ඔය අතරතුර වේදනානුපස්සනාව වේදනාව කියන්නේ වේදනා තුනක් තියෙනවානේ. ඒ තුන අඳුන ගන්නවා. ඊට පස්සේ චිත්තානුපස්සනාව, ඒ කියන්නේ ඔය ඔය ඔහම යනකොට තමන්ට තේරෙනවා තමන්ට තරාගන්වා චිත්තං තරාගන් චිත්තං තිපජානාති කියලා. එහෙම තරාග සිතක් එනවාද, ද්වේෂ සිතක් එනවාද, ඒව ඔක්කොම අඳුන ගන්නවා විතරයි. ඒකත් එක ගැටෙන්න හැපෙන්න යන්නේ නැහැ. ඒක අඳුන ගන්නවා. එතකොට අඳුන ගන්නකොටම ඉතින් ඒක සමහරවිට නැතු වෙනවා. ඒ කියන්නේ ඒ අඳුන ගන්නවා කියන්නේ ඒ හිතෙන් වෙන හිතකට පැනන කියන්නේ අරක නැති වුණා. ඉතින් එහෙම ගිහිල්ලා තමයි ඉතින් මම යනකොට ඉතින් ඉබේටම සප්තපොජ්ජංග මේ දිනු වෙනවා. ඒක හිතලා කරන වැඩක් නෙමෙයි. ඉතින් අපි මේකට කරන වීරියට කියන වීරිය සම්බොජ්ජංගේ ඒක ධම්ම ගවේෂණය කරන එකට ධම්ම විජය. ඔහොම ඉතින් අර ඉදිරියට ගිහිල්ලා අර සමාහිත තත්වයට හිතපත් උනාට පස්සේ තමයි ওই ධර්ම කරුණු හොඳට තේරෙන්නේ වා කියලා මම අහලා තියෙන්නේ. ඉතින් මම දන්නේ නැහැ මම ඔබතුමාලා මොනවා මේ දවස්වල සාකච්ඡා කරා කියලා මම නම් දන්නේ නැහැ. මේ මම දන්න තරමින් තමයි කිව්වේ. තිරුවන් සරණයි. තිරුවන් සරණයි කියන්න අපි සුවඳ නැහැ කිසිම මේ ගැටුමක් නැහැ කියලා දීප්තිව සමග. එහෙමම තමයි අපි කවුරුත් මේ වගේ අලුත්ම දේවල් නෙවෙයි අපිට හැමදාම ඔබතුමිය අපි සමග නිතරම සුරකන කාලෙත් කතා කරපු දේවල් තමයි. නමුත් දැන් අපි සමුත් අපි දන්නවනේ මේක භාවිතා බහුලීකృతා කරන්න ඕන හින්දා අපි මේ තාමත් ඒවම කතා කරනවා, කතා බහ කරනවා. ඒ තැනම ඉන්නවා. ඉතින් ඉන්සාර කතා කරපු විශේෂ ඔය කතා කරපු දේවල් වෙනසක් නැහැ. ඔබතුමිය කියපු දේවල් සමගම බොහොම එකයි හැම දෙයක් සමගම. හොඳයි, මම කැමති වෙන නැවතත් වසන්ත මහත්මයාටත් පද්ම මහත්මියටත් ශ්‍රීමති මහත්මියටත් එහෙම චන්ද්‍ර මහත්මයාට එහෙම. වසන්ත මහත්මේ දැන් සිරුවන් කරණයි. මම ඇත්තටම ඔයකින් ඔය ඇත්තම විදිහට අපි හැමෝම කරන විදිහට දැන් අර සංඝා මහත්මිය පැහැදිලි කරා. ඒ කියන්නේ අපි කාය විපස්සනාවෙන් පටන් අරගෙන මේ විදිහට වැඩි වෙන හැටි, ධ්‍යානවලට යන හැටි, එතුමිය හොඳට පැහැදිලි කිව්වා. ඒ විස්තර ඔක්කොම මේ ඔක්කොම අපි අහලා තියෙනවා. අපි ඔක්කොම ඒවා මේ අපි ඒවා පුහුණු කරන හදනවා. හැබැයි ඉතින් ඇත්තටම සම්මා සතිය කියන එකයි මේ නිකන් සතිය කියන එකයි අපි ඉතින් හොඳට තේරුම් ගන්න ඕන. ওই දෙක මම හිතන්නේ මට හිතෙන්නේ මොකද අපි දැන් ගස්ලාවට සතිය කියලා හිතන දේ අපි බාහිරින් කියන සතියක් ගැන තමයි මේ තේින්නේ. මේක කලක් අපි ගස්ලාවට අපි හැමෝමගේ ඉස්සන්නේ හෙක් තමයි කියලා. ඉතුලින් හැබැයි ඉතින් එහෙම කරගෙන යනකොට මෙහෙම වෙයි කියලා හිතනවා. ඒකපර ඉතින් ඉබේම බොජ්ජංග වැඩෙනවා වගේ විදිහට තමයි අපි ඉස්සන් ඉන්නේ. නමුත් එහෙම දෙයක් තේරෙන්නේ නැහැ කියලායි මට හොඳටම තේරෙන්නේ. ඉතින් අපි ඊයේ කතා කර කෝගල් විමාත්මයයිම අපේ පින්ව දෙනවා. අනු ස්වාමීන් වහන්සේලාත් පින්වල දෙන්න සමහරක් ස්වාමීන් වහන්සේලා සමහරක් ස්වාමීන් වහන්සේලා. ඉතින් ඒ පැත්තෙන් බලනකොට මේක ඉපදා විශාල මේ ධර්මයක් තියෙනවා මෙතන මේ බලන විදිහ. ඒ ස්තුති බලන විදිහෙන් මේක දෙපැත්තකට යනවා. මේක දෙපැත්තකට යනවා කියන්නේ ඒක ධ්‍යානයකට ගිහිල්ලා එතන සෝයක් ලැබලා එහෙම කරන්නේ ඒක පැත්තක්. ඉතින් ඒක දිගටම අටවෙනි ධ්‍යානෙටම ගිහිල්ලා ඉතින් සෝයක් තියෙනවා. හැබැයි ඉතින් හරි. ඒක නෙමෙයි ඉතින් මට දෙන්න විදිහට මට තේන්නේ. මේක මේ ඊට වඩා ගැඹුරු දෙයක් තියෙනවා මෙතන කියන එක. හැබැයි ඒක මිස් වෙනවා අපි හැමෝටම. ඒ වගේ දෙයක් තමයි ජීවිතේ තාපකාලින් වාක්‍යහෙලෙන්නේ. ඉතින් උඟක් කලාවට අපි හැමතිස්සෙම හිත පන්නේ අනිත් පැත්තටම ඉස්සෙම හරි කියලා. ඉතින් ඒ විදිහට බැලුවාම අර දකින්න ක්‍රමයට හිත පුරුදු කරන ඕන ක්‍රමය තමයි ඔය හරියටම දැනගත්තේ නැත්නම් නිවනෙන් බැහැරට, ඒ කියන්නේ නිවනට, ඒ කියන්නේ නිවන අවබෝධ කිරීමේ තියෙන මාර්ගය මේ සම්මා සතිය තුළින්, ඒ කියන්නේ ඒ විදිහට ඒක බැහැරලා මේ දකින්න විදිය තමයි අපි සාකච්ඡා කළේ. මම ටිකක් මම දන්න විදියට මම කිව්වේ. දැන් මේ ලොත්මාත්ක මතකයි දාහත් ප්‍රශ්නත් ගෙනව නේද? කාම වේදනාවක් නිසාම තණ්හාවක් ඇති වෙනවා කියලා. ඉතින් ඒක හොඳ ප්‍රශ්නයක්. ඉතින් ඒක ඉන්දියාව සුත්‍රේ මම ඔකෙන් අපි හිතලා බැලුවා මම තව ටිකක් ඉතින් ඒක ඒවා බලනකොට තේරෙන වේදනාව කියන එක ගැන ඉතින් කතා කරන්න පුළුවන් දවස් ගණන්. නමුත් මේ බලන ක්‍රමය හරියට දැනගෙන බැලුවේ නැත්නම් ඉතින් ඒක එක්කලා පැත්තකට ගිහිල්ලා ධ්‍යාන වඩන්න පුළුවන් මේකට යන්න පුළුවන්. හැබැයි ඒක නෙමේ සත්‍යාගතයන් මහන්සිය අදහස් කරේ. හැබැයි ඒව නොකියුව නෙමේ. ඒකකින් අර පූර්ව භාග ප්‍රතිපදාවේ හැටියට ඒව කරගෙන යන තියෙන්න ඕනේ. ගැම්මකින් ටික ටික ඒව කරනවානේ. ඉතින් ඒ විදිහට බැලුවාම ඉතින් අර අපිට මේ අර කවුද මහත්මයක් මතක ඒ මහත්ම හොඳට පැහැදිලි කරලා දැනගත් මේ කතා කරන විදිහට ඒ සමන් තමාතුලින් මේක දැක ගන්න ඕනේ. මේ වෙන සිද්ධිය මොකද්ද? මේ බාහිර තියෙන ලෝකයක් මම හදාගත්තේ මේ වේදන මේ මම හදාගත්තේ මේ මගේ මේ ආයතන හරහා නේද? මේ ආයතන නමුත් තේම ආයතන දෙකක් තුනක් හිත ගෙනවා. මේ පහක් තියෙනවා. ඒ මන ආයතනය තමයි හැමතිස්සෙම එකට මුල් වෙලා තියෙන්නේ. ඒ අනුව අර ආයතන වින් කරගන්නේ. ආයතන වින් කරනවා කියන්නේම නාම රූප දෙක වින් කරනවා. ඉතින් ඒක කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ කරන් ඒකම තමයි සත්‍යගතන හසු කියන්නේ නිඥාණයට පති තියෙන තැනක් නෑ. ඒක පතරිය අපෝ තේජෝ වායෝ කියන එක අපිට අත්‍යන්තයෙන් හිතන්නවත් නෑ. එහෙම ගියත් ඒ වගේ දෙයක් අපි දැන ගන්න අපි කලකට දැන් විඥාණයට යන්න තැනක් නැත්නම් ඒක ගැන කතා කරන්නවත් දෙයක් නෑ පිළි කියන්නේ. ඒක තමයි ඉතින් රූප නා පරිච්ඡසමුපාදී සම්පූර්ණ සිද්ධාන්තය. ඉතින් අසති කියන එකට එන්නේ එතෙන්ටයි. ඒකෙන් දක්කුම් ගාම්භීරව මොකක් හරි සබ්ජෙක්ට් එකක් හරි තෝරක් හරි දැනෙන්නේ නැහැ. අන්න අපි කියන සුමුද කියන එක ආවහම අන්න අපි කියන එක මට මගේ හිතේ තිබිච්ච දෙයක් නේ. ඒ හිතේ තිබිච්ච දේ දැන් මේ සුමුදත් එක මේක අන්න අපි කියලා කිව්වා. ඉතින් දැන් ඒක ගෙට ගහගත්තා ආයතන දෙකේ සුමුදත් එක්ක ගෙට ගහගත්තා මන ආයතන දෙකේ ගහගත්තා. ඇස් දෙක ඇල්ලුවොත් අන්න අපි කියද දැක්කොත් ඒකත් තේනවා කටුකට වගේ ඇල්ලුවොත් ඒකත් මේව ඒක සම්පූර්ණයෙන්ම ආමේ තියෙනවා කියලා. නමුත් ඉතින් මොනේ මොකක්ද ඇත්තටම අපිට අර මේ ආයතනෙ ගෙට ගහගත්තාම එන්නේ අපි ඒ කාමේ කියනමයි කියන්නේ ඒ සංඥාවෙන් ඉන්නවා. ඒකට ඒ සංඥා විපල්යාවක් කියන සංඥාව කියන්නේ මිරිඟුවක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ. ඒකට විඤ්ඤාව කියන මායාවෙන් අර අපි හැම දෙයක්ම හඳුනගන්නේ හැම දෙයක්ම මේ නාම ධර්ම වල. නාම ධර්ම නැත්නම් අපිට කිසි දෙයක් කතා කරන්නවත් දැන් ලෝකෙ හැදෙන්නවත් ලෝකයක් උත්පාදනය කරලා ගන්න නාම ධර්ම වල. ඒකට ඒ දෙක වෙන් කිරීමේ තමයි අපි උත්සාහය දෙන්න ඕනේ කියන එක තමයි මට මම තේරුම් අරගෙන උත්සාහ කර තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඒ තුලින් තමයි දලොත් මහත්මයා දැන් ওই වද අපිට ඉස්මත් කරේ ආයතන කොහොමද දෙක වෙන් කරන්නේ. ඒ වෙන් කිරීම තුලින් ඉන්නේ ඉතින්ට තමයි සතිය පිහිටවන්න. ඒ සතිය පිහිටවන්න ඕනේ අව දලොත් මහත්මයා අපි සාකච්ඡාවේදී ඊට සාකච්ඡාවේදී මතක් කරේ අපිට කොගුරු මාත්‍ය කියලා දුන්නේ අර ආකාර හතරකට ඉස්සෙල්ලම දකින්න අවස්ථාව, ඊට පස්සේ මනසින් මේ අල්ල ගන්න අවස්ථාව, ඊට පස්සේ ඒකේ දීප ගන්න අවස්ථාව, ඊට පස්සේ ප්‍රපංච කරන අවස්ථාව. අත් තුන්වෙනි අවස්ථාවේ තමයි අපි මේ ඉන්න ඕනේ. එතෙන්ට තමයි සති කියන්නේ. ඒක තමයි සති සම්බොජ්ජං කියන්නේ. ඉතින් සති සම්බොජ්ජංගේ ඒ සතිය කියන එක එතෙන්ට පිළිස්නාම තමයි එතකොට එතනින් තමයි මෙන්නේ මෙහෙම දෙයක් කියන මේ මම හිතුවත් මෙහෙම දැන් මාවෙදී මෙහෙම දෙයක් වුණාට මෙහෙම දෙයක් නෙන්නේ කියන එක මේ ඉදී වස්තු නෑ කියනවා නෙමෙයි. නමුත් ඒ සත්‍යයකට විතකුණු කිරීමක් තමයි උතන එන්නේ. ඒකට එහෙම ඒවා ටික ටික බාල්ලා කර තමයි ඔන්න ඒ තුලින් තමයි ඔන්න අද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන විදිහ එතන ඔක්කොම ටික වඩන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ සතිය කියන එක එහෙම මේ විදිහට තිබුණාම ධර්ම විෂයක් එතන ඇති වෙන කාල ධර්මස්කන්ධයක් එතන අපිට පේනවා. ඒක තුලින් අපි එන්න වීර්යයක් ඒක නිකම් වැඩින්නේ නැහැ. බුද්ධංග ධර්ම වැඩින්නේ නැහැ නිකම්. ඒක වීර්යයක්. ඒක ආත්මයන් දැන් කිසි හිතේ තියෙන ස්වභාවයට අනුව මනස ඒ විදිහට දැන් වේදනාවකට හරි ඒ විදිහට මේ වෙනකොට බුද්ධංගේ ධර්ම ඒක වැඩින්න පටන් ගන්නවා. වැඩිනවා කියන්නේ ඒක හිතන්න වීර්යයක් කරනවා. ඒ වීර්යයත් එක්කම ප්‍රීතියක් ඇති වෙනවා හිතේ. සාල් ප්‍රීතියක් ඇති වෙන ගමන් මෙහෙම දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් ඒක මනසට දැනෙන්න ගන්න. මනස දැනෙනකොටම ඒකට ඇති වෙන අස්වද්දිය. ආයෙත් දැනෙනවා. මම අපි දැන් අද පැහැදිලි කිව්වේ ඒක බොහොම හරි පැහැදිලි. හරිම පැහැදිලි ඒක ඒ සැකිල්ලක් හදාගත්තා මේ විදිහ. ඒකට ඒ විදිහට ඉස්සලෙන් හිතලා ඒ වීර්ය කරන්නේ. ඒ තුන ඊට පස්සේ තමයි එතුලින් එන්න පුළුවන් පුරුදු කරන යනකොට බහුලේ බහුල බහුල කරනකොට මෙන්න පස්සද්ධියක් ඇති වෙලා සමාජයක් තුළින් ඔන්න උපේක්ෂාවකින් එන්නේ. උපේක්ෂාව තමයි අර අපි ඉදාවතාවක් කතා කරන්න උපේක්ෂා භාවනාව කිය ඔන්නේ මේ උපේක්ෂා භාවනාවට විමුක් කරගන්න ඔන්න ඒ උපේක්ෂාව තමයි නිවාමිත කියන්නේ කිසිම කියන්නේ රහතන් මහසීකේ කියන්නේ එහෙම නෙවෙයි ධර්මතේ ඒ ධර්මයේ ඉන උපේක්ෂාව කියන්නේ අපි නිකන් සපත්මය දුකක් නෑ හැබැයි තින් මම කිසිම දෙයක් කෙරෙන්නේ නැහැ කියන්නේ අමි අවබෝධයක් තුලින් එන ප්‍රේක්ෂාවක් තමයි එතන කියන්නේ. එතකොට සෑහෙන විදිහට මේ අනුසය වශයෙන් කියන මේ සෑහෙන මේ එතන මොකද කියන්නේ මේ මාන දැන් පටිගයයි රාගංශ දෙක දෙපැත්තෙන් නැතිවලා ගිහිල්ලා මේ මෝහය කියන එක තුනී වෙලාම යන විදිහකට උපේක්ෂාව කැපී වෙන මෙතන දිගයි අපි හිතන්නේ බලවත්මත් සේවන් තරණය සාදු සාදු බොම්බින් වසන්ත මහත්මයා නෑ ඉතින් ඒ වසන්ත මහත්මයා අපිට නැවතත් මතක් කර දුන්නා ඊ සාකච්ඡාවත් අද දේශනාවට සම්බන්ධ කරලා කොහොමද භාවනාවට යොදාගත්තේ එතුමා ගන්න බල හොඳයි කියලා හිතන්නේ කියලා මේ පද්ම මහත්මිය ඔබතුමිය පුළුවන් අපිට එක තැන ඔබතුමිය භාවනාවස්තරින් ඔබ දෙන්න දක්වන්නේ කොහොමද කියලා. තිරුවන් සරණයි. හරි මට පේනවා එක එක විදියට අපි ධර්මය වටහා ගන්න බව. මෙතනින් මට සමා වෙන්න මගේ අපි වැරදියට කියනවා නම් ඒ කියන්නේ දැන් එක මහත්මියක් ඉති ඉස්සරවල කිව්වා මේ ධර්මයේ මේ සප්තපොජ්ජංග වැඩෙන බව. මටත් අනුමත වෙන්නේ ඒකම තමයි. ඒ කියන්නේ සතියේ වීර්යය අපි දාන්න ඕන. එතකොට දැන් කියනවා දස කුසල් දස අකුසල් කියලා දෙකක් තියෙනවා. දස කුසල් සම්මා අදිට්ඨිය කියන පැත්තේ කරන්න දෙයක් නැති බවයි මම අහලා තියෙන්නේ. එතකොට දස කුසල් නොකර ඉන්නවා නම් දස කුසල් වැඩෙනවා. එතකොට මෙතන සප්තපොච්චංග වැඩෙනවා මිසක් වඩන්න පුළුවන් දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. සතර සතිපට්ඨානය වඩන්න ඕන දෙයක්. සතර සතිපට්ඨානය වඩන එක්කෙනාට මේ සප්තපොජ්ජං මේ කියන්නේ සත්‍ති පක්ෂ බෝධි ධර්ම පැත්තට යනකොට ඒක වැඩි වැඩි එන බවයි මම දකින්නේ. දැන් කියන්නේ හිතසලාට අපි දන්නේ නැහැ මේවයි මොනවද දකින්න තියෙන්නේ කියලා. ඒකකොට ඒක දැක ගන්න ලැබෙන බවයි මට සමා වෙන්න මේක වැරදියට වටහා ගන්න එපා. මම දකින්නේ මෙහිමයි. එතකොට අනිත් පැත්තට කියනවා මේ ඊයේ කියපු දේශනාව ගැන මට එහෙම කතා කරනවා පොඩ්ඩක්වත් එතන දැන් රූපය කවදාවත් සතර මහා භූත රූපය සිතක හටගන්නේ නැහැ ඒක චෛතසිකයක් නෙවෙන නිසා අනිත් එක මම කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා නම් මට පේන රූපය ඒ වෙලම ඒ වර්ණය එතනම නැති වෙලා ඒ තමන් ඉස්සරහා ඉන්න එක්කමත් එක කතා බහ කරනකොට මම කියන හැටි වැරදිනම් කරුණා කරලා ඒක අතාරින්න. එතන එහෙම අකුසලයක් වෙදෙන්නේ නැහැ වගේ මට පේන්නේ. නමුත් මම වාඩි වෙලා භාවනා කරනකොට වාඩි වෙලා හරි වැඩ කරන ගමන් හරි භාවනාව යෙදෙනකොට මට පේන්නේ අර මේ මිරිංගෝ වගේ තියෙන සංඥාව සංඥා රූපයයි මගේ හිතට එන්නේ. ඒක සතර මහා භූත රූපය නූනට ඒකට කියනවා මතක නැහැ ඒක කියනම වෙන විදියකට ඒක වටහලා දෙනවා. නමුත් ඒ රූපය තමයි අපිට හිරිහැර කරන්නේ. ඒකට තමයි අපි ඉන්නේ අකමැති වෙන්නේ ද්වේෂ කරන්නේ ලෝභ කරන්නේ හැමදේම කරන්නේ අන්නර හිතට එන රූපයක් එක්ක. ඒකයි අපි ඒක ගැන අපි සැලකිලිමත් වෙනකොට ඒක එතන ඒ රූපේ එනකොටම අපි හිතනවා පටවියාපෝ තේජෝ හරි එහෙම නැත්නම් කායගත සතිය ගැන හරි අපි හිතනවා. එහෙම නැත්නම් කෙලින්ම අපිට හිතන්නත් පුළුවන් මිරිඟුව නේද කියලා හිතුවම සිත වෙන සිතකට යොමු වෙනවා. අර සිත්තේ අකුසල ගතිය කඩාදාග ඒ සිත්ත වැඩිගෙන යන එක නවත්තන්න පුළුවන්. මම භාවනා කරනකොට හුඟක් හරියටම කරන්නේ එහෙමයි. දැන් මට මතකයි හුඟක් ඉස්සර කාලෙක මම ওই මජ්ක්‍ධිමනිකාය කියවනකොට තියෙන සූත්‍රයක මහා කොට්ටික මහ රහතන් වහන්සේ මහා සාරිපුත්‍ර පුත්‍ර මහ රහතන් වහන්සේ ළඟට බදලා අහනවා සංයෝජන සංයෝජන කියනවා මොනවද මේ සංයෝජන කියන්නේ කියලා අහනවා. එතකොට ඒ කියන්නේ ඒ දෙක නාම රූප වගේ දෙක එකට ගැට ගහලා තියෙන දෙයක්ද කියලා අහන්නේ. ඒකත් වැරදි නම් සමා වෙන්න. එතකොට විස්තර කරලා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කියනවා ගන්න සුදු ගොනෙකුයි කළු ගොනෙකුයි අරගෙන කඹයකින් ගැට ගහලා තියෙනවා නම් ඒ කඹයමයි සංයෝජනේ. එහෙම නැත්නම් තණ්හාව වෙන්නේ. ඒ ඇදීම හරි ඒකමයි. ඒක නිසාමයි අපිට ඒ කඹය දැන් ඒ ගොන්නු දෙන්න එකටම එකම දෙයක් නම් අපිට කවදාවත් ඒක වෙන් කරන්න බෑ. එහෙනම් කවදාවත් අපිට නිවන් දකින්න බෑ. දැන් මේ ගොන්න මේක කඹය නිසා අපිට කඹය ගැලෙවුවහම ගොන්නු දෙන්නද පැත්තට යනවා. ඊළඟට මම දැකලා දකින්න දේ තමයි දැන් තණ්හාවේ කියන එකේ බලාගෙනම යනකොට පේන්නේ ඔතෙන්ට මම ඉන්නවා. එතකොට මම ඉන්නකම් ඒ කියන්නේ මම මේක සිදු කරන මම ඉන්නවා. ඒකට කැමති වෙන මම ඉන්නවා. ඒකට ද්වේෂ කරන්නේ මේක මම නිසා, මගේ නිසා. එහෙම නැත්නම් මගේ ආත්මය හරි කියලා ගන්න නිසා. එතකොට යම් කිසි රූපයක් මට පේනවා නම් එතකොට මම බලනවා මෙතන මම නේද මේ ද්වේෂ කරන්නේ, මම නේද මේකට සතුටු වෙන්නේ, මේ කැමති වෙන්නේ. එහෙම නැත්නම් මේක උපාදාන කරගන්න මම ඉන්නවා. උපාදානය කියන්නේ ඒකට මේ ඇදිලා යන ගතිය තියෙනවා. ඒක ඒ දකින දේ ගැන සතුටක් වෙනවා. එහෙම නැත්නම් අසතුටක් වෙනවා. ඒක ඒ සතුටක් හරි යන්තම් හරි ගෑවිලා හරි ඒකට සැලකිල්ලක් දක්වනවා නම් ඒ සැලකිල්ල දක්වන මම එතන ඉන්නවා. එතකොට එහෙනම් එතන තියෙන උපාදානය. ඒ උපාදානය හරි මම හරි ඉන්නකම් අපේ සංසාර ගමන තියෙන නිසා ඊටම සුළු දෙයක හරි අපි දකින්නකොට ඒකට මේ එතන කෙලින්ම අනිත්‍ය දැක්කලා එහෙම දකින්නවා. එතකොට රූපයේ තියෙන සතර මහා භූතිය බව අපිට ඊටම පහසුවෙන් දැක ගන්න පුළුවන්. මොකද එතන වර්ණ රූපය විතරයි තියෙන්නේ. වර්ණය වර්ණ රූපය කිව්වත් එතන වර්ණය විතරයි තියෙන්නේ. එතකොට ඔය මට පෙනෙන තන කියන දේ මමම හදාගත්ත දේ නේද කියලා බලන්න. එතකොට දැන් භාවනා කරගෙන යන අපිට පේනවා එහෙනම් කොහොමද මේ රූපය ආවේ මට? ඉතින් මමම තමයි හදාගත්තේ. ඒ මම යම් මගේ චුත්ත චිත්ත තියෙන වෙලාවේදී මම යම් කිසි දෙයකට කැමැත්තක් හරි අකමැත්තක් හරි පහළ කරා. එතකොට බලන්න ඊළඟට විඥාණය කරන්නේ මොකද්ද? විඥාණය කියන එකන මගේ පරම සත්‍යය. නිතරේ කරගන්න පුළුවන්. එතකොට එයා ගිහින්න උත්පත්තියක් හදා එයා ගිහින්න පැලක් මේ කොතනක හරි ඒ මම කැමති වුණු දේ ලබා දෙන්න. එතකොට ඒක මනුස්සාත්මයක්ම නෙමෙයි, සමහරట్లට පණුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මොන විදිහ හරි සත්‍යයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපාය වෙන්න පුළුවන්. විඥාණයට ඒක ගණනක් නැහැ. නමුත් අර මගේ චුත්තචිත්ත තිබුණු දේ ලබා දෙන ඒ ඇතිකරේ මමනේ. ඒ සතුට ඇතිකරේ, ඒ ද්වේෂය හරි කොයිදේ හරි ඇතිකරේ මම. ඊගවට එතෙන්ට ගිහිල්ලා ඒකේ හදන්න ගන්නේ ඒ හදන ගේ විඥාණය පදිංචි වෙන්නේ. ඒ විඥාණය හැසිරෙන ගුහාවය කියලා කියනවා. ඒ රූපේ එතකොට කවදාවත් නෙමෙයි මගේ ආත්මය නෙමෙයි. ඒක සතර මහා භූත රූපේ, සතර මහා භූතයන් ඉන්න තැනක තමයි මේක හදන්නේ. කන බොන ආහාරයෙන් ඒක හදලා ගන්නවා. එතකොට ඒ විදියට දැකගෙන යනකොට අපිට වේදනාවෙන් එහාට ගියොත් අපි ගිනි ගින්දරකට තමයි කකුල තියන්නේ කියන එක තමයි මම දකින්නේ. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අනේක වෙන පින්පත් මමarne බොහොමලින් ඒ කරනවන අපිට ඉස්සර කෙරුණා. ශ්‍රීමති මහත්මිය ඔබට පිළිමන්නව තියෙන්නේ නැහැ. ඔව් තෙරුවන් සරණයි දලොත් මහත්මයා. ඇත්තටම පත්මා මහත්මියගෙන් අවශ්‍ය කරුණු බොහෝ දෙයක් කියවුණා. එකතු කරන්න දෙයක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. හදයි අපි අද දවසේදී අපිට මහත්සේ උපකාර වුණා පූජ්‍යපාද හල්ජාය රත්න කෞර්ණ්‍ය ස්වාමීන් වහන්සේ සම්බන්ධව මම උන්වහන්සේට ආරාධනා කරේ. ඉතින් මේ දිනවල කාලය හැටියට උන්වහන්සේට හැකියාව තිබුණාසලා වෙලාවම හිතන්නේ උදෑසන 10ට අපි අපි පටන් ගන්නකොට එතන හැකියාවක් තියෙනවා සම්බන්ධ වෙන්න කියලා මම නිසා මම ආරාධනා කරා. ඉතින් බොහොම හොඳයි ඒක මේ කල්යන මිත්‍රෝ මිත්‍රින් බොහෝයි ඉතින් අපි කෙරෙහි තන සම්ප්‍රදාය නිසා අපිට මේ භාවනාවට සහභාගී පැක් කර හොයා ගන්න උනනවා තියෙනවා. ඒ නිසායෙන් තමයි මේ ක්‍රමය යොදාගත්තේ. උන්වහන්සේ භාවනාවට අපි උපදෙසක් දීලා පස්සේ සහභාගී වෙච්ච භාවනාවක් කළා. ඊට පස්සේ සාකච්ඡා කරන්න පොඩ්ඩක්. පොඩි කාරිය හොඳයි. හරි ප්‍රයෝජනක් තියෙනවා. මේ මට අද දවසේ බොහොම හොඳයි උන්වහන්සේ කියලා දීපු ක්‍රමය. එතන හිත දවසේ දි සම්බන්ධ වෙන්න කියලා ඉතම ගෞරවයෙන් හැමදෙනාටම ඉල්ලා සිටිනවා. එහෙනම් තිරසත් නැයි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි.